ධර්ම දේශනාව සිත ධර්ම දේශනාව ප්‍රවත්වනු ලබන්නේ කෑගල්ල උත්සව ශ්‍රී පුණ්‍ය විහාරාමාධිපති පූජ්‍යපාද දෙවිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන් වහන්සේ. ධර්මදේශනාව කරනු ලබන්නේ පැයකමාරි බණ 11ක් අහල වරුදු පින්නතුන් මතෙන් කලපාගෙනයි. අලුත් අයත් ඉන්නවද දන්නේ නැහැ සමහර වෙලෙද. නමුත් අපි මේ කාලේ වෙන් කරගත්තේ ටිකක් විගතම බණ කියන්න දෙනවා නම් එන්නම් එකකට නම් ඉන්නේ නැහැ කියන පොරොන්දු පිට. දැන් 12ක් කියලා 11ක් කියලා තව පැහැදිලි කරලා ඉවර කරන්න බැරි වුණ මේ ධර්මදේශනාව එහෙනම් කොහොමද අපි පැයකින් එකම ආරම්භින් කරන්නේ නේ? ඒ අනුව අද මම ඉතා වටිනා සහ ඉතා ගැඹුරු දේශනාවක් කරනවා ඔබට. ඔය පසුගිය දවස්වල කිව්ව කාරණා සියල්ලම ඇතුළත් දේශනාවක්. ඔබ විසින් මේ ජීවිතේ පැනපිලිදායක ජීවිතයක් වශයෙන් ගෙවන්නට කැමති නම් ඔබ විසින් කුමක් කළ යුතුද කියන කාරණය පැහැදිලි කරන්න වෙනවා. දැන් මම ඔබට ඉඩකඩකුත් දීලා තියෙනවානේ, මට සවන් දීලා බලන්න ටිකක්. ඊට පස්සේ මම ඔබට වෙනම පැයකමාරක් නැත්තම් තුනක් දෙන්නම් මගෙන් ඕන දෙයක් අහන්න කියලා. තාමත්ේ අහන එකට ඉඩ දුන්නේ නැහැ. සමහර අය නම් දුරකථනයෙන් කතා කරලා යම් දේවල් අහනවා. සමහර මහත්තුරු අපිව හම්බ වෙන්නත් යනවා පන්සල පැත්තට. දැන් එහෙම දන්නාගෙන හිතවත් ශිෂ්‍යයෙක් ඉන්නවා. ඒගොල්ලෝ නම් ඉතින් මගේ පටිගත වෙන ධර්ම දේශනා අපරෝ විතර අරන් ගෙනින් අහන්න තරම් වාසනාවක් ලැබිලා තිබුණා. අනිත් අයටත් දැන් පිටක් හම්බ වෙලා තිබුණා. මටත් තමයි අපි එක හම්බ වුණා. පහත් නම් ඒකිට ඒ ගාය හැදුනේ නැත්තම් මම තමයි හදන්න ඕන. මම උත්සාහ කරන්නම් ඉදිරියට හදන්න. ඊනක දේශනා පහ. අද මම වායිකා කරන්න ගන්නවා ඔබට අංගුත්තර නිකායේ තියෙන ෘත්‍ය කාල කියන සූත්‍රය. මේ සූත්‍රය තරම් බාහිර වශයෙන් බලන කර. නැත්නම් බුදුරජාණන් වහන්සේගේ සූත්‍ර දේශනා එකට එකක් දෙවෙනි වෙන්න බෑ. නමුත් කර්ම පැහැදිලි කිරීම සඳහා තියෙන ගැළපීම අනුව ගත් කල වටිනා එහෙම නැත්නම් මම ප්‍රිය කරන සූත්‍ර කිහිපයයි. ඒ තරමට පැහැදිලි ගැඹුරු දහමක් සහ වැරදි කාරණා නිවැරදි කිරීමක් මේ ධර්ම දේශනාව තුළ හරියට තියෙනවා. ඒකයි මම කිව්වේ මම මේක කියන්නේ අද තනහන අයට නෙමෙයි අදුගානේ ධර්මදේශනා 11න් 5ක් 6ක් 7ක් 8ක්වත් අහලා මේ අපි කියන දේවල් ආශ්‍රයෙන් ඉදිරියට ආපු අය ඉන්නවා නම් ඒ අයගේ දැනගැනීම සතයි කියලා. ඔබ දිනක් මම අදෝසවන්න කිව්වහම ඔබ අදෝසවලක් කිව්වා. අපි කියන දේවල් කඩේකේ පවතින දේවල් වලට අදාළ වෙනස් ගැඹුරු දේවල් කියන අදහස පිළිගන්න අය මෙතන ඉන්නවා කියලා. මම ලස්සන කතාවක් ඔයගොල්ලන්ට කියලා තියෙනවා. ඒක සද්ධර්ම අන්තර්දාන සූත්‍රයේ ආශ්‍රයෙන් ඔබට කියනවා. ලෝකේ තියෙනවා බැලරස්තරන් හෝ දුරස්තරන් කියලා දෙකක්. හැබැයි මේ සාමාන්‍ය පාරිභෝගික යාත්‍රි බැලරස්තරන් හෝ දුරස්තරන් අඳුරන්නේ නැහැ. ඔහුට ඒක නිර්ණය කර ගැනීමේ හැකියාවක් නැහැ. හැබැයි රන් කරුවා තමයි ඒක අතේන්න බැලරස්තරන් හඳුනා ගන්න පුළුවන් දුරස්තරන් හඳුනා ගන්න පුළුවන්. මේක මේ සමාජයේ දක්ෂයි. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ ගැඹුරු නොයත වුණාම රටේ සොතේ තියෙන ඔක්කොම බණ. කවුරු කියන්නේ බුදුහාමුදුරන්ගේ බණ කියලා කියන්නේ. තේරුම් අරන් බලන්න සත්තම්මෝ පරම දුර්ලභෝ කියන කතාව කොච්චර ඇත්තද කියලා. ඒක තේරුම් අරන් බලන්න. එතකොට තේරෙවි රටේ සොතේ බණ නම් තියෙනවා. ඒක හොඳක් අම්ම තාත්තා දන්න බණ. එහෙමත් නැත්නම් ගුරුවරු කියලා දෙන්න හදන හොඳ නරක. ඊට වඩා ගැඹුරු දෙයක් තමයි අපි ඔබට මේ පැහැදිලි කරන්න එතනම ආරේ කාල 15ක්වත් දෙනවා නම් එන්නම් කියලා ඉල්ලගත්තා. මොකද මේ බුදුරජාණන් වහන්සේ මේ සත්තරෝ භික්කවේ කාලා කියලා කියන්නේ. ඒ භික්කවේ කියලා මෙවන පමණට ඉතින් දෙපා ආමඳුරන් විතරයි කියන්නේ කියලා. ඒක ආමඳුර වෙතන වැඩි වෙන නිසා ආමන්ත්‍රණය භික්කවේ කියලා තිබුණාට වික්ෂරික්ෂණී ශ්‍රාවක සම්පාතම් පාහිකා කියලා කියන අතරට එකතු කරගත්තාම කියනවා ශ්‍රාවකයෝ කියලා. බුද්ධ ශ්‍රාවක. ශ්‍රාවක කියන්නේ උන්වහන්සේ කියන දේ අහනයි, කියන දේ පිළිගන්නයි. ශ්‍රාවකයන් සඳහා තමයි මේ දේශනාව දේශනා වෙලා තියෙන්නේ. එතකොට මේ චත්තාරෝ කියන්නේ හතරක්නේ. අනේ මෙන්න මේ කාල හතර. එතන කාල කිව්වහම TINE වලට ගන්න එපා. කාල කියන්නේ මෙතන කාලය නෙමෙයි. අන්න ඒක අපි හිතා ගන්න ඕන. කාල කියලා මෙතන පෙන්වන්නේ භාවිතා කිරීම තුළින් අපේ සිත් තුළ තිබෙනා වූ දොස්තර වෙන ධර්මතා හතරක්. එහෙමත් නැත්නම් ඒකට කියනවා කුසල ධර්ම හතරක් කියලා. කාල කියනවා නම් පෙන්වන්නේ මෙන්න මේ කුසල ධර්ම හතර. පස්සේ මගේ මහන්න මට අමතක වුණොත් කුසල ධර්ම කියලා වෙයි කියපු එකේ තේරුම මොකක්ද කියලා නැත්නම් මම පස්සෙ ඔය කුසල කියන්නේ ඇයි කියලා කියයි. ඔයගොල්ලෝ දැනගන්න. අපි සමහර විට කුසල කියලා කතා කරනවානේ. වෙනත එනත ඉතිහාසය කතා කරනවානේ. අකුසලයෙන් වෙන්නේ මොකුසලයේ කියලා. ඔය වචනේ ඇත්තක් තියෙනවා. නමුත් අකුසලයෙන් වෙන්නේ මොකුසලයක් කියලා කියවට පුද්ගලයේ පිටින් කෙනෙකුට අකුසලයෙන් වෙන්න බෑ. එහෙනම් ඒක යම්කිසි ඒකට තියෙන අර්ථයක්. අනේ ප්‍රණියදී අපතලෙන් වෙන්නේ මක්ක වෙනවා. ඒකට තමයි කුසලයෙන් කියලා කියන්නේ. ඒ වෙන ආකාරය තමයි මේ කාලා කියලා හතරක් තියෙනවා. මේ කාල හතර නැත්නම් මේ කාරණා හතර සම්මා භාවිය මාන. විද්‍යා භාවිය මාන තමයි සම්මා කියන්නේ මන අපත. මන අපත භාවිතා කිරීම. සුළුපට භාවිතා කිරීමෙන් අර්ථවත් භාවිතා කිරීමෙන් වැඩිය භාවිතා කිරීමෙන් මනසට භාවිතා කිරීමෙන් සම්මා භාවිය මාන. ඊළඟට සම්මා අනුපරිලක්ෂිය මාන. මනසට එහි උඩ යට සිරස අතරට හැම පැත්තෙම ආපත සොයාගලා විවර්තනය කිරීම සම්මා අනුපරිලක්ෂිය මාන. මේ කාරණා හතර මනාපද භාවිතා කරන්නේ නම් අදෝකින් පාදවකින් සර්වත්‍යල් ප්‍රයාපල හරියට විමර්ශනය කරන්නේ නම් අනුකුප්පේන අනුකුප්පේන කියලා කියන්නේ ක්‍රම ක්‍රමයෙන් ටිකින් ටික සහ කුංචේකේ සිට විකාරයට දක්වා කුඩා තැන සිට ලොකු තැන දක්වා ආසවානං කෙලෙවි කානං සේවීමට පාපෙන් පිළිමිති. එතකොට ඒකට සරල සිංහල අර්ථයක් දෙදොත් මෙන්න මේ කාරණා හතර මනාපට භාවිතා කරනවා නම් මනාපට තේරුම් ගන්නවා නම් ක්‍රමක්‍රමයෙන් ඔබේ සිතේ පවතින දුර්වලතාව සියල්ල දුරු වෙයි. ඔබ බුදුරජාණන් වහන්සේ වදාළ හොඳයි සැපයි සාමසයි කියන තැනට එන්නේ. ඒක ඕගොල්ලෝ ඕනේ වචනයක් ප්‍රදාගන්න. මම කියන්නේ සම්මාක්කේතු කියන කෙනා නෙවෙයි. එහෙම නැත්නම් මේ ලෝක ස්වභාවය හැමෝමේ අඩන්නේ දොඩන්නේ වැළපෙන්නේ නැතුව ඉන්න පුළුවන් තැනකට පැමිණෙනවා. කතමේ දත්තෝ මොනවද මේ කාරණා හතර කියන බුදුරජාණන් වහන්සේ එකින් එක පැහැදිලි කරනවා. අපිට බෑ එකමාරක් තියෙන්නේ බෑ එකමාර ඇති වෙන්නේ නැහැ බලමු අපිට එකමාරට බොරු කරගන්න. සතුගේ දවසක් මේ දේශනාව පැනක විතරලා එන්නාලි 45 ගිහින් පාටි විතර කරගන්න බැරි වුණා. ඒ නිසා එහෙනම් පොරෙන් හරි කපා ගන්න වැඩක් නැති කියලා හිතුවත් හරියනවා. සමහර කෑලි දානවානේ වැඩිපුර ඒවා වයින් කරලා තමයි. පළවෙනි කාරණය. කායයෙන් සම්ම තවන. ඔන්න එක කාලා. එක කුසලයක්. එනි කායයෙන් ධම්මක මනම් කිව්වම මේ කොහොමද දන්නේ හිතන්නේ නේ? මෙහෙමනම් නෙමෙයි. මෙහෙමනම් කියන්නේ මම මේ දැන් කියන විදිහට නම් නෙමෙයි. ඔන්න ඉතින් අම්මල තාත්තල බවට පත් වෙනවා. ඒගොල්ලෝ ලොකු මහත් කරලා දූලව දෝ දීක දලක දෙනවා. ඒ ඊට පස්සේ ඒ දරුවන්ගේ දරුව මුළු ගුරු වටිනොත් ටිකක් කල් බලනවා. දැන් ඉතින් ඇති මත මෙහෙමත් කරා දැන් යන්න ඕන බණ අහන්න කියලා. යන කාර්ය නම් නෙවෙයි විතර කාලය කියලා කියන්නේ. හරිද? ධර්මණ සම්මිච්ච තියෙනවා. බමුණාගේ බුදුහාමුදුරුවෝ ගාවට ඇවිල්ලා ඔය කතාව කිව්වේලා. සාමීනි අපට ඔබ වහන්සේ මොන ගහන්නේ බැරි වුණා. අපිට දැන් වයස අග ඉන්නේ. මේ අපට ගැළපෙන දෙයක් දේශනා කරන්න කියලා. ඒ කාලේ අවුරුදු 120ක් ආයුධයේ බමුණ ඔය කතා කරා. උන්වහන්සේ උන්ට වදාලේ උඹලා ඉතින් දැන් දුම් කාලේ ඉස්මාවක ඉවරයි. දැන් ඉතින් ඔය පරලෝක විනාශනමක් කරගෙන ඉන්න ඉර තමයි පෙරණ සිංහලෙන් කියලා තියෙනවා. ඒකට එතන වදනයක් තියෙනවා මොකද්ද? දුම් කාලේ ඉස්මාවක ඉවරයි. එහෙනම් මෙතන කාලය කියන්නේ දැන් අපට කුසල කියන එක නෙමෙයි සුදුසු කාලය කියන්නේ. දැන් ඒක කියනවා නම් සුදුසු කල් කියලා කියන්නේ අර බුදුරජාණන් වහන්සේ වදාළ තුන් කල්. මේ තුන් කල් කියන තැන මෙයා දන්නවද? පොතේ කාරී ගාථාවක අත්තානං චේතියං ගන්නා රක්ඛේනං සුරක්ෂිතං සින්න මඤ්ඤ තරඤ්ඤාම අඤ්ඤතෙන් අඤ්ඤතරායාම තුනෙන් විකකති. සින්න මඤ්ඤ තරඤ්ඤාම කියන්නේ ජීවිතේ ඉස්සරහා යාම තුනක් තියෙනවා. ඒ යාම තුනේම තමයි මේ ආරම්භ කරන්න ඕනේ. ඉතින් යාමතන කියලා ආවම ජීවිතේ තුන් කාලේ බෙදන්න කියපුවාම ඔය සමහර අය බෙදනවා ළමා කාලේ, මහලු කාලේ, තරුණ කාලේ කියලා තුනකට. ඒක හිතුවක් කාර්ය දෙන්න. එහෙම බෙදලා හරියන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ ඒක මේ දැන් සාමාන්‍යයෙන් මාළුව ආහාරයට ගන්න ගත්තාම ඔගේ ඔළුව ගන්නෙත් නැහැ, වරල ගන්නෙත් නැහැ, දෙකත් කපල ඉතුරු ටික නෙදන්නේ. එහෙම කියන්නේ වරලක්ම ගයි කියලා ඔළුවක් තලයි කියලා ගන්න නැහැ නේ ගන්න කට්ටිය. ඒ වගේ මේක දෙපැත්තෙන් කපනවා. මේ කාර්යයේ කාලවලින් දෙකක්ෙන් කපනවා. දැන් අම්මලා තාත්තලා අපේ තුරතල් වෙන කුංචි කීරේ තාත්තේ ඉන්නේ. ඒ තමයි අයින් කරන්න ඕන කාලේ. ඒකට කියනවා ලදරු කාලේ, ළමා කාලේ. ඒක වෙන්නේ අවුරුදු 12ක් 13ක් 5000කට කාම වෙනවා. ඔය එල්ලම් කරන කාලේ මොන ධන දෙපෙච්චට කීවා. ඒකේ සැහැල්ලුවනේ ඉන්නේ ඔය. තේරුම් ගන්න පුළුවන් නම් හරිම හොඳයි. ඇත්තටම 13,000 වෙනකොට පුළුවන් නම් මේක තව දෙන්න තේරුම් ගන්න. මට ඉස්සර වෙලා මේ වැඩේ කරගන්න පුළුවන්. මොකද මම විද්‍යාලයක් ගිහිල්ලා නේ පටන් ගත්තේ. ඒ නව යවුවනේ තමයි නමුත් පිටය ගිහිල්ලා නේ මෙච්චරද ඉන්නේ ඉල්ලලා තියෙන තවදරට. එහෙනම් මුලින් තේරුම් ගන්නවා නම් මේක හොඳයි. ඒ නිසා උන්වහන්සේ වදාළනවා මේකට මම මුලින් ඉස්සර ධර්ම දේශනාවල කියලා ඇති මතක් වෙන්නේ ඒගොල්ලොන්ට නව යවුවනේ, භද්‍ර යවුවනේ, අබ්බ යවුවනේ. දැන් අපි කොහොමද කපන්නවද කියලා කියන්නවද? අපිට හරියටම වයස ගැන කපන්න බැ. අපි මෙහෙම හිතලා කපුන එක නාගි විදිහට. ඈ මේ වගේ ඉඳගෙන ඉන්න බැරි කාලේ ආරණකියක් නැතුව මෙහාට එන්න බැරි කාලේ කන්නාඩියක් නැතුව කාර්යය යන්න බැරි කාලේ ඒ කාලේ කපන් වෙනවා. ඒක නේද අවුරුදු 120 තමුණ කියලා කියන්නේ. යමක් තමක් අහන්න පුළුවන්, තේරුම් ගන්න පුළුවන් කාලේ. එතකොට ඉතින් ඔන්න ඔය ජීවිතයේ අවුරුදු 14 12 ඉඳලා 60 70 දක්වා කාලය 15 15 කාලය විස්තර කිව්වා. මෙන්න මම මේක කර තමයි කියන්නේ මුල්ම කාලෙට කියනවා පත්‍ර යවුණා යවුවනේ කියලා. ඊටපස්සේ දිනා පත්‍ර යවුවනේ. ඊට පස්සේ වෙනවා ඉතින් අපි යවුනේ දෙවිගෙන යන කාලේට අපව යවුනේ. අන්න එක බණ අහන්න ඕන කාලයක්. හැබැයි මේකෙත් මම හරිම කැමති නව යවුවේදී පහනවා නම් හම් වෙනකක්. ඒකෙන් කියන්නේ දැන් හන්ද හම් වෙනකක් තහන්න එපයි කියලා. දැනුත් තහනේ කොහොමදයි කියන්නේ. නමුත් මේ බුදුරජාණන් වහන්සේ ගැන හරි පතාචාර අධිකා ගෞතමී ගැන හරි තව ඔය චරිතගෙන අපි කියවලා බලනකොට මේ එළිවෙන රහසක් තමයි ඔය කවුරුත්ම මේ කන්නාඩියකුත් දාගෙන හැරල්ඩියකුත් අරගෙන බහහන්න ගියේ නැහැ. ඒකට කොයි වගේ අර්ථයක්ද තියෙන්නේ පොතේ? කලුකෙස් සුදුවීමට පෙර කියලා තියෙනවා. සිද්ධාර්ථ කුමාරයෝ හරි නන්තරක වනමුදිනේ. එතකොට තමයි ජීවිතයේ ඉතුරුටිකින් මේ වැඩේ ගන්න පුළුවන්. නැත්තම් මේ ජීවිතේ නිහාවක් ගෙනියන්න දෙවි කරගන්න බැරි වුණා. ඒත් තමන්නේ පටන් ගත්තොත් ජීවිතේ හරි යන්න පුළුවන් නේ. බුදුහාමුදුරුවෝ ඒක තහනම් කරලත් නැහැ නේ. ආත්ම හතක් දක්වා වෙනවන්නේ අපේ බවන් අත්ම ආදියන්නේ කියලා. එනිසාකින් අපි මේ තරම් වෙන හැමෝටම අනුකම්පා කරලා තවන් දෙන්න ඉඩ දෙනවා. ඉතින් පාසල්නේ මාළුකාවේ ඉඳන්නේ දුරු බුතාලගේ වටේක දුක්තිනවා. ඔන්න වැඩක් කරගන්නවා නම් පටන් ගන්න කාලය කියලා මට කියන්න ඕනේ. මම විද්‍යාවේ පටන් ගත්ත පුළුවන් නම් ගාසුනේ පටන් ගන්න. එතකොට විද්‍යාවේ පටන් අරගෙන මට තේරුම් ගන්න කාලයක් ගියේ. අවුරුදු 20ක් වෙනවා. ඒ තේරුම් ගන්න දැන් කාලයක් නැහැ කියලා දෙනකොට කරදියන් පාටයි. එතකොට අවුරුදු 5කින් 6කින් 7කින් තේරෙවි. නෝන කියන්නේ ඊට පස්සේ කෙලින්ම උපකරසාධිකේ බෞද්ධ කියලා ලියලා නැති වුණාට උපාසක මාත්‍යාව උපාසක තමයි කියලා කවුරුත් කියුවේ නැති වුණාට යාට බුද්ධ ශ්‍රාවකෙක් වෙන්න පුළුවන් නීත වශයෙන්. පාටික දුන්නේ නැති වුණාට. ඒක තමයි මම හදවතින් දන්න කරුණක්. එහෙනම් අපි මේ එකතනක් ගත්ත මොකක්ද සුදුසුකම්. හැබැයි තව තැනකට තියෙනවා සුදුසුකම්. ලොතරින් ඉවර නැහැ. මම මෙයාට ධර්ම දේශනා කරනකොට මට මතකයි මම මේවා කියලා කියනවා කියන්නේ බුදුන් වහන්සේ වදාළ අක්කන කියන සූත්‍රයේ පැහැදිලි කරලා තියෙනවා. අක්කන කියන වචනෙන් පෙන්වන්නේ දුෂ්ක්ෂණ අතක් සහ ක්ෂණ සම්පatti එකක් සහිත කාර්යයක් හදනවා වෙන් කරනවා බුදුහාම. ක්ෂණ සම්පatti එකයි. ඒ එකක් තියෙනකොට දුෂ්ක්ෂණ අතක් තියෙනවා. මේ දුෂ්ක්ෂණ අතරේ බුදුහාමුදුරෝ මොකද කියන්නේ බලන්න. අත්තිමේ විකලේ අක්කන අතමාය ධර්මචර්යාව අපා. මාර්ගමේ ස්තන අතේ ඉන්න අයට බුදුහාමුදුරන්ගේ හරි ධර්මයෙන් හරි වැඩක් නැහැ. හරි. උන්වහන්සේ අදාරන්නේ මේ එක සූත්‍රේ මම ඔයිස්සලා කියන නිසා අතම සියල්ල කියන්නේ නැහැ මට කාලය ඉතුරු කර ගන්න ඕන නිසා. ඉතලා කරේක ලබදේ කළ හැකි දේ කියලා දෙයක් ලෝක සමාජයයි වදාරනවා. සිටිනවා. ඒ වුණාට මහන්නේ මුතර්ජන දිවියන් ගන්න හැකි දැන සම්පත්තියක් නැහැ. නෝතකෝසෝ ඥානාමි කනංවා අර්ථනම්මා කියලා එහෙම මම කියනවා. ඔව් වෙන වෙන දෙයකට සම්පත්තිය කියන්නේ. අද මේ සමාජයෙන් ආව දැනුමක් තමයි ඇයි කියන අතර සම්පත්තිය කියලා කියන්නේ මේ ඇස් දෙක, කන් දෙක, කකුල් දෙක අඩුවක් නැතුව තියෙන එකද? එහෙනම් අර කුණ්ඩක් තියෙන තියෙන්නේ. තුන බින්දක් තියෙනවා තියෙන්නේ. ඈ ඒවා අඩුවක් නැතුව තියෙන එක නේද? ඒක සම්පත්තිය කියන්නේ. මම දැන් මෙතන පෙන්නනවා හත අතක් පෙන්නලා අනුස්තෝෂණ එකෙන් ඉතුරු වෙන අයව මෙතන සම්පත්තිය. එතකොට මෙතන ඉන්න ඔක්කොම සම්පත්තිලා සම්පත්තිලාකින් බවට පත් වෙන නරුණාම දුෂ්ටක්ෂණ කාර්යෝ නැතුව යනවා. ඒක ඒ බයෙන් එපා ඒක මේගොල්ලෝ කල්ලා විතරයි කපලා දාන්න එහෙම නේ මම කියන්නේ. මේ ලෝකෙ ඉන්න අයගෙන් කොටස පෙන්වන්න හදන්නේ ඕකට බුදුන් වහන්සේ ධර්මයෙන් වැඩක් නැහැ කියලා. උන්වහන්සේ මේක පැහැදිලි කරලා දාගන්න මිනිමයි. බුදුන් ලොව පහළ මනාව සත්‍යර්මයේ දේශනාපත පිළියෙටි යමෙක්. සතර අපාය. කොතන හරි එකක් ගන්න. උපත ලබා දෙතිද? ඒකට හතරයි හරිද? ඒක අපරාපය වෙන මුදුන් කියන ධර්මයක් වැඩක් තියෙනවා. ආ මේ දුෂ්ටක්ෂණේ කච්චියට මුදුන් ගැන නිවන් ගැන කතා කරන එකේ තේරුම. බුදුන් වහන්සේ පාලෙන්ද පෙර සමාජයේදී ආලාර කාලාම උත්තරාංග උත්තර බද්ද වෙන අය ඉතින් ඔබ දන්නා ඕ කාල දේවලත් සිවත් වර්ගයේ බුද්ධත්වයේ දැක සතුටු වී පස්සේ ඇඳුවයි. ඇඳුවේ ඇයි? බුද්ධත්වයට පත් වී විතර සම්මාන කරන් වාසනාවක් නැහැ. ඔහු ගියේ කොහකටද? අපන්නතලයේ බුදුරජාණන් දෙන්නේ දෙදෙනි පහළවී යනතුරු ආපසු බුදුබණක් අල්ලාන්නට එන්නට බැරි මේ දීර්ඝායුෂ ඇති අපන්නතල උන්ත ලැබෙන එක දුෂ්ටක්ෂණයක් බුදුහාමුදුරුව වදාරන්නේ. අපි මේ ධම්ම ලෝකයන් බලන් ඉඳියට භාවනා කරලා බුදුහාමුදුරුව වදාරන්නේ එතෙන්ට ගියොත් ලොකු අමාරුවක් වෙන්නේ. ඊට බුදුරජාණන් දෙන්නේ තුන් දෙනෙක් පහළ වෙනකන් ලාභ වෙන්න වෙන්නේ. එයාටත් ඊට පස්සේ ආය මෙහෙදී ඔබ තේරුම් අරගෙන ඔහුගේ වැරද හදාගත්තොත් උන් අතරගෙන ඉන්නවා කරයි බුදුරේ සම්බුත්. නමුත් මේ දියොත් එහෙම උපරිමෙත් දුෂ්ට වූ ජනයක පහයි ඉඳන් පහය වෙන්නේ එක මේගොල්ලොන්ට පේනවා ඔය පාරේ යනකොට නැත්තම් වටපිට දේවල් වල එහෙම ඉන්නවා මේ කිත්තාපූර්වගේ ඉස්සතයක් තියෙනවා. මූලනිකන් රවුම රවුම් පාටයි. ඕල දෙකට අයිවා ගැස් දෙකක්. කරකැත්තෙන් එලක් තේරෙනවා. කවුද ඇඳගන්න තේරෙන්නේ නැහැ. කවුද තමයි තමුන්ට ඇඳගන්න තේරෙන්නේ නැහැ. එහෙම ළමයි කට්ටියත් එකවන්නේ නැහැ. කවුද කියලා දෙකොල්ලෝ කියන්නේ? පාමුද බුද්ධකනේ. මොංගල්ද කියලා කියන්නේ. ඒ එකම තමයි ඉංග්‍රීසියෙන් පාවිච්චි කරනදී මේ මොංගල්ද කියලා නම් අනිත් පැත්තට දැන් හිතද මේ මම කියන්න ඕන කාරණයක් තියෙනවා. මම බල්ල බුද්ධි කියන එකත් කොහොමද? අනේ අභිනන්දන්නේ කියන්නේ නැත. දැන් බුද්ධිය හරියට පාවිච්චි කරන්නේ නැති කප්පිය මේ රකේ නැද්ද? දැන් බුද්ධිය දීලා තියෙන්නේ හොඳ රක තේරුම් අරන් මේ පාරණිය වෙන්න කියලා නෙමෙයි. ඔය ඇන්ඩෝල්ට මේ කඩවල් කතර වාද බැරුම් කතර කියන කට්ටිය බුද්ධිය හොඳට පාවිච්චි කරන්නේ. ඈ? මන්ද බුද්ධික නෙමෙයි දෙන්නේ ඊට පස්සේ. ආ ඒ මන්ද බුද්ධික ජීවත් වෙලා ඉන්නකොට මන්ද බුද්ධික ඉන්නේ ප්‍රතිපදේ තමයි කර්මය විසින් නැත්තම් මේ ප්‍රශ්නාව නැත්නම් ජීවිතය හදුවා අදුවාගේ ඊළඟ ජීවිතේ ලබා ගන්න නම් පොතෙන් තමයි හොඳ ඔපොයි තමයි. මම නම් අනිවාර්යෙන් කල්පනා කරන්නේ මේ මත්පැත් වීම වේපද්ද තමයි අනිවාර්යෙන්ම මේ මනුස්සුන්ට කියලා ඔපොයි කියලා. එහෙනම් දරුවන්ට මතක් කරලා දෙන්නේ ඒ තමන් විහිං මන්ද බුද්ධි කියනවානේ අර මේ බුද්ධිය කල්පනා කරන්න මම තත්විලා කියනවා ජීවිතයක් දීලා කියනවා මේගොල්ලෝ ජීවිතය බාර කරගන්නවා. ඉතින් එහෙනම් ඊට පස්සේ ඒක ගැළගෙන ජීවිතයක් ලබා දෙන්නේ කර්ම නියාමයේ නැති. අමෙහෙම ඉතලා කියන්නේ සමහර විට ඒකේ මේ බුදුහාමුදුරුවෝ කොතන කරලා උත්තරේ දෙන්න නැහැ කරලා මම කියවල කියනවා මම උපුටා ගන්න මතක නැහැ ඒක හරියට. ඒත් ඒකම කියනවා. එහෙනම් ඒ අයට මේ ගෞතම හිමියන් ගන්න හැටි තේරෙන්නේ නැත්නම් දවාරනේ දෙරෙන්න නැත්නම් බුදුන්ගෙන් කරි ධර්මයෙන් හරි වැඩක් තියෙනවද? එහෙම කප්පිර දෙන්න බනහන් දෙනවද? ඒකයි මං කිව්වේ ඕගොල්ලෝ බය වෙන්න එපා කියලා එකක්. ඒක හැබැයි ඕගොල්ලොන්ට පාරක් වදිනවා නම් කියනවා මං කිව්වේ. ඔව්. ඒ මොකක් කින්දද? බල්ලන් කරන කර්ණෙත් නෑ, ගොනාට බන්න දෙන්නේ නෑ කියන තේමාවයක්. ඊළඟට වෙනවා අපි මේ සමාජයෙන් ඉන්නවා. අපි මේ පණ දහම් අහන්න කම්පු වෙන්න ඕන නේද කාගෙන්මයි. සත්ธรรมස්තෝ මේ කල්යාණ මිත්‍ර කියලා. ඒ ඇතුළ ලබන්න පුළුවන් අය නැති ප්‍රදේශයක් ගන්න. ඉන්දියාව මොකද දේශනා කිරීමෙන් වෙනලා තියෙන බුදුන්ගේ ධර්මයේ ප්‍රසාරයේ නොකිය සත්‍යන්ත ප්‍රදේශයක්. අදන් අපිට එහෙම නේ ගන්න වෙනවා සමහර විට බුදුහාමුදුරන්ගේ ධර්මයට යන්න දෙන්නේ නැති. ඔය බුදුන් නැන්දා ගාථාවක් ගා පිළිස්සුව කළ කණ එහෙම කමතර කවසී. අනේ රටවල් එහෙම නැත්නම් අපේ රටේම ඔය ආමුදුරෝ නැති වනාන්තර ප්‍රදේශවල දුප්පත් අයිතු ප්‍රේ ඉන්නවා. එහෙම නැත්නම් උත්තරේ දක්ෂිණතරේ ඉන්න ඔය වගේ මේ බුදුදහම ප්‍රචාරය කරන්න නීතියෙන් තහනම් කරපු රටවල් තියෙනවා. අනේ කීවෙක කොච්චර ප්‍රඥාවන්ත වුණත් අවුල ඇති නැත්නම් කොහොමද මම කියන්නේ කියන්නකෝ අවුල ඇතින්න ඕන ඒ වගේ මේ සත්‍යමස්තරණයේ කියන එක ලැබෙන්න ඕන එහෙනම් ඒ ප්‍රත්‍යන්ත ප්‍රදේශවල උපතලකා ඉන්නා වූ සත්‍යමස්තරණයේ ඇතර ලබන්න වාසනාව නැති අය ඉන්නේ දුෂ්ටාසනයක දැන් හතක් කියන්න දෙන්නේ මම හතක් දෙන්න වෙනවා හත තමයි ඔය අපේ සමාජයේ බෞද්ධ කවුලක් ඉන්නවා අබෞද්ධ කවුල ලෝණ තරම් නැති මේ පින්තාව කියලා දෙයක් මෙලෝ පරලෝ කියලා දෙයක් මැරුණාම උපදිනවා කියලා එකක් මොකද අපාය කියන්නේ ලෝකෙදී මේක තමයි ඔක්කොම තියෙන්නේ පොරජක් කරන ජීවත් වෙලා පරිමරහරි සම්යෝනි මොකද මේ ප්‍රතිපත්තියේ ඉන්නේ මේ නේතරික ආදෘෂ්ටිකේ ඉඳන් තියෙනවා බුදුන්ගෙන් හරි ධර්මයෙන් හරි වැඩක් නැහැ මොකද ඇදෙන්නේ නැහැ තව පවිපාක දෙන්න තව තියෙනවා ඒක බනහල ගොඩේ ඉන්න හිතෙන්නේ නැහැ තව ඉඳලා දැන් මේ කියන සන අපේ උපන් අයද කාටවත් බුදුන්ගෙන් හෝ ධර්මයෙන් වැඩක් වෙන්නේ නැහැ. ඒකනේ අපි කොච්චර බණ කිව්වත් බණහන් දෙවියක් එක්කට බණහන් දෙන්නේ නැතුව දහස්ක් ඉන්නේ සමාජයේ. අපි ගම ගමක 1600ක් ඉන්නවා කියලා බණහන් දෙන්න දියොත් කී දෙන්නේ? සීයේ ඉතරට ගන්නේ නැහැ. එහෙනම් සාමාන්‍ය ධර්ම ශාලාවකයි. අන්න මේ වගේ මේ මේගොල්ලෝ ඔක්කොටම දුෂ්ටක් තමයි. දැන් මේ කියන අතේ නිදුනාය කවුද? දුර්ලභාකන සම්පත්ති. තේරුණාද? දුර්ලභාකන සම්පත්ති. දැන් අතුත්තර කිව්වොත් දැන් කවුරුද මේ සම්පත්තිලාගේ? අපි ඔක්කොමනේ. ඉතින් එහෙනම් බුදුහාමුදුරුව වදාරන්නේ ඕගොල්ලොත් මේ බුදුබණ අහන්න වාසනාව දිනවා ඉතින් තේරුම් ගන්න වාසනාව දිනවා. දැන් සම්පත්තිලාගේ තව නැන්දරදේ? දැන් මම කඩේ තියෙන බලවත් බලවත්ම කල්ගාතුන එක තමයි. දුක්ඛතරලාභීත කරන්නත් බැහැ සම්පත්තිලාභී කරන්නේ නැහැ එහෙනම් අපි දැන සම්පත්තිලාභීක අල්ලලා අවසනෙට කරන්න උත්සාහම බලෙන් කරවන්න දැන් කාලේන ධම්මතරණන් වල කාලය දැක්කද ලබන කාලේ ළමා කාලේ වෙන මහා ළමා කාලේ මහලු කාලේ අතර ජීවිතේ තුන් මාසෙකින් සංස්කාරයකදී ඔහු උපත ලබා තියෙන්න ඕන දුක්ඛතනාවෙන් මිදී. ඒ සුදුසු කාලය. සුදුසු කාලේ ප්‍රයත්න කරනවා නම් ඒක හරියටම කාය බණ අහන්න ඕන. දැන් මොන වටද බණ කියලා කියන්නේ? කියන්නකෝ ගන්න කට්ටිය. බණ කියලා කියන්නේ මොනවද? සාමාන්‍යයෙන් දේව බාලන්ජු මන කියන්නේ අපේ රටේ කියනවානේ. අම්මලා තාත්තලා බණ කියන්නේ නැද්ද? ගුරුවරුත් බණ කියන්නේ නැද්ද? ඒක හොඳතරක හරි වැරදි කියලාද යම් මට්ටමක ගන්න අනු ගුරුවරු නම් ඉතින් ඒක ප්‍රතිපත්ති විදිහට කියනවා. අම්මලා තාත්තලා තමයි ප්‍රතිපත්ති විදිහට කියනවා. දේව බාලන්ජු නම් කියන්නේ. ඒගොල්ලෝ මේ කියන කෙනේ අනිත් පැත්තමයි කියන්නේ නැහැ. ඉවරද? ඒ කොහොමදත් මේ බණ කියලා කියන්නේ මේ ඒගොල්ලෝ කරන ಜಾති වලට නෙමෙයි. අපරිසින් මේ ජීවිතේ ගත කරද්දී නොදන්නාකමක් නිසා කිසියම් බොරුවලකට වැටලා තියෙනවා අපි සමාජලෝකෙ. මේ දැන් අමාරුකමක්. කින් ගැලවීමට අනුගමනය කළා වූ වන්පත්තිල පරිදේවියකමක්. කින මේ මාර්ගය බුදුචාරන් වහන්සේ මනවින් පැහැදිලි කරලා දෙනවා. එහෙනම් මේ බණ ටික ගැන අපිට ප්‍රතිග්‍රහ කතා කරන්න වෙනවානේ. බණ. දැන් අපිට බණ අහන්න හම් වෙනවා. අන්තරට ගියා පුරාම අවු කරන්නේ පාපින් දහම් කරන්න පරලෝ ජය ගන්න අවශ්‍ය නිසා දාන ආදී කටයුතු කරන්න සිල් සමාදන් වෙන්න ආදී වශයෙන් බණ නැහැද? එන තමයි. ඒ බණකින් අපිට පෙන්වන්න පාරම කරත පරලෝ ජීවිතය අපාගත නොවීමට පදවියන් නතරෝ මිනිසුන් අතර ඉදදී සැපසම්පත් ලැබීම සඳහා නම් අපි මේ පෞරට අඩු කරගෙන පින් දහම් කරන්න ඕනේ. හරිද? එකම පරවකට අනු කරන පින්දහම් කරන එක කරන්න පුළුවන් අබුද්දෝත්ත බුද්දෝත්තාගේ විතරද උත්තරේ දීලා මම ඉන්න දැන් කියන්නේ උත්තරේ මාගයත් කියන්නේ නැහැ දෙන්නේ යන්න පුළුවන් බුද්දෝත්තාගේ විතරද පරවකට අයින් කරලා පින් කරන්න පුළුවන් සාවුත්තරේ විතරද පරවකට අයින් කරලා පින් කරන්නේ නිකන් හිතන්නකෝ පන්සිල් පද පහක් කියන්නේ නැති එකටවත් කියලා නැති කෙනෙක් ඉන්නවායි කියලා මේ රටේ රෝගී කොරේ අනිත් සතුන් මරන්නේ නැති, හොරකම් කරන්නේ නැති, වැරදි කාමයේ යෙදෙන්නේ නැති, බොරු කියන්නේ නැති, මත්පැන් පානය කරන්නේ නැති. ඔව් සිල්වත් නැද්ද? එහෙනම් කියන්නේකටද සිල් කියන්නේ? ඈ? පන්සිල් කියන්නේ උදේ දවසේ එක කියනවලද ඒක ආරක්ෂා කරනවලද? ආරක්ෂා කරනවා නම් ආයේ කියනதுවට කාරියකුත් නැහැ. දැන් මේක ප්‍රශ්නේ නැති නාටක දෙනවා අපේ ආමුදුර ඕනතරක කියලා දෙනවා අපේ කට්ටියත් ඉන්නවා දවල්කට කියනවා ප්‍රතිපත්තියක් අපි ඉස්සක් කළ දෙන්නේ මොකක්ද අපේ රටේ පන්සිල් කීම සහ පස්සල් කිරීම විගහ පන්සිල් කියනවා හැබැයි පස්සල් වලින් තුන හතරක් අත් කරනවා හැමෝ එතින් අපි කියන පිරිහෙනවල જાතියක් වලින් නටක් අපි එතකොට ඒ අකුස්සෝ සාරයේ නරක දේවල් වලින් නෙමෙයි හොඳ දේවල් කරන්න එලා කියන ගතාති නාම චත්තන්දෝ ගාතාව මම මෙයාට කියලා ඇති අවසින මතකද? කතාව මතකද? නැත්නම් ආයෙ හැලින් කරන්න වෙනවා. මතක නැද්ද? එනම් කියන්න වෙනවා. ඒ ගාතාවේ රහස තියෙනවා ඒකයි මම ගත්තේ. චත්තන්දෝ කියන්නේ උපතින් හම්බෙන්නේ. ඒ උපතින් හම්බෙတာ මොකද රැටියක් හරි අතින් අල්ලන්න යන කෙනෙක් හරි ඉන්නවනේ. එහෙම නැත්නම් එයා කොහෙද යන්නේ? කැල යන්නත් පුළුවන් පාර යන්නත් පුළුවන්. ඒ කියන්නේ පාර දෙන්නන්න කෙනෙක් නැතුවම ආන්දියා යන දිලාවක පාර යන්නත් පුළුවන් වෙලාව කැල යන්නත් පුළුවන්. මේ බුදුමහාමුදුරන්ගේ උපමාව. අන්න ඒ වගේ සංසාරේ තරම් බාලෝ මේ සතර පරිසර අනුනත නැත්තාට යායුතු මඟ කියලා දෙන්න කෙනෙක් නැත්තම් සතු අපරිණායකෝ. කරෝති එක තාපුඤ්ඤං අපුඤ්ඤං පිටේකතා. දවසක් පින් කරනවා දවසක් පව් කරනවා. දින් කරනවා පව කරනවා කියලා කියන්නේ නම් වසර දුකින් මිදෙන්න මඟ කියලා දෙන්න කෙනෙක් නැති හින්දා. දැන් අර ප්‍රබලන්ත මොකද්ද කියෙවුනා අම්මෝ. බලන්න එක විය ඉස්සක් අතර බැනලා ගැන්දින්නේ දැන් පිනක් දහමක් කරගන්න පරලෝ ජීවිතයක් යහපත් වෙන්න. මේ අවුරුදු 20 50කට එහාට ජීවේ නැහැ ඒකත් එකනේ. ඒකවලුත් අදම දුකින් ඉඳිලා කියලා කියන්නේ. නමුත් අපේ රටේ මොකද්ද භාවිතාවේ ඉන්නේ? අර එක විය ඉස්ස ගමනක් කියපේක තමයි 15 වෙනි දින ළමින් ඩොක්ක තමයි කියන්නේ. පින් දහම් කරගන්න. නැවි ඔකට extra ප්‍රාථමික පියවරක්. ඔකට කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ පුරුක ප්‍රතිපදාව නැත්නම් ධර්මස්තුර සම්මාදිට්ඨිය කියලා. ඉතින් මේ මම කියන්නේ දැන් මොනවද? මේ බණ හරියට. කාලෙන්න ධම්ම සවණන්නේ. තරකට මම නෑ කියන්නේ. එහෙනම් ඒක නොවේ නම් ඊටහාට අපේ සංවේදනය සඳහා අවශ්‍ය බුදුහාමුදුරුවෝ ලෝක දේශනාත වදාළ ධර්මයේ තුමත්ද මම හැවොත් ඔබගේ ඔබ ජීවිතයේ ඉතරයක් මැරෙනවාද කියලා දෙන උත්තරේ මොකද කියන්නේ? එකතරයයිද? 2004ද? එකතරේ මැරෙන එක අපට අදාළ නැහැ. ඉන්පත් කරන්න පුළුවන් දෙයක් නැහැනේ. කොහොමද 2004 මැරෙන්නේ කියන්නේ මට? කාමයේ ජායමානයේ දීයමානයේ සුභියමානයේ සුකරණේ කම් ස්කන්ධ කියන જાති උපදින්න විරත්න මැරෙන්නම සලයන් සලයන් පාපාරම ඔබට උපදින්නේ විරන්නේ මැරෙන්නේ මේ ශ්‍රමයෙන් උපදින දෙරණ මැරෙන මොහතකට වෙන් කරලා ගන්න පුළුවන් දැන් හෙම් බලන්න දැන් හිම ගන්න දැන් එහෙම වෙනවා කියලා පිළිගන්නවද මොනවද ස්කන්ධ උපදිනවයි කියලා කියන්නේ ස්කන්ධ උපදිනවයි කියලා කියන්නේ අපි ලෝකේ ජීවත් වීම අවශ්‍ය අරමුණු පහළ වෙනවා අරමුණු පහළ වෙන්නේ කොහෙන්ද පංචේන්ද්‍රයන්ගෙන් හෝ මනෝ ද්වාරයෙන් අත්ත සංනාමය දිවකය සහිතයි එතකනම් රූපකරණ සංස්කෘතන අපි නම් ගඩතුනද විවට නම් රත ඉතිරිද එමින් කියන්නේ අන්න මොකක්ද සමහරවිට වෙනමලව නදී කියලා හිම කියන්නේ කායතම් පහත සිතකනම් මනෝ ද්වාරේ පාතම මේ අරමුණ ඇති වී නැති වෙන කාර්ය තුල එහි ඇතුළත විශ්ලේෂණය කියනවා ඒක තුල සිදුවෙන්නේ මොනවද කියලා රූප රූපේ හරි අබ්ද රූපේ හරි ගන්ධ රූපේ හරි රස රූපේ හරි පොත්තම්බ රූපේ හරි ධම්ම රූපේ හරි අරමුණ අපි විදින සිදුවීම තුළ ඒක ඇතුළත විශ්ලේෂණය කළොත් සිදුවෙන සිද්ධි ඒ විශ්ලේෂණයට කියනවා පංචස්කන්ධයාලියේ ඉපදීම ගැනීම අර ඒක රූප දෙකේ රූපය විඳින වේදනාව තුන්වෙනි එකේ වේදනාව ඇලිමේවත් සංඥාව ඒ වේදනාව අඳුරාගත් ආකාරයට කුසල අර්ථ වශයෙන් ලෝභ දේශ මොහ වශයෙන් නැති වෙන ප්‍රාතිකරණය සංඛාරය මේ හතරෙන්ම සිදුනාව සිදුවීම් අඩු වැඩි නැතුව දැන ගැනීම ඥානයි බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කළේ සතර දුකින් අතල දීමට අවශ්‍ය නම් පුද්ගලයා තුල් කොටගෙන සිතව කරපන් කියන සීමාව නෙවෙයි ඒක අත්‍යිකේ සම්මාදිට්ඨි අරියා අනාථවා ලෝකෝත්තර මග්ගංගා කියලා කියන්නේ ලෝකෝත්තර මාර්ගාංග තියෙන්නේ සතරස්තර සම්මාදිට්ඨිය නෙමෙයි ආර්ය සම්මාදිට්ඨිය. සතරස්තර සම්මාදිට්ඨිය මින් අවුරුදු ධර්මදේශන 7ක් 8කට පෙර මම ඔබට විග්‍රහ කරලා ඇන්නේ. දැන් අපි මේ අවුරුද්දක් තව කරනවා මෙතන. හරිද? ධර්මදේශනා මේ කරන්නේ 12 වෙනි එක. එක මාසයක් කාලෙ නෑ නම් මාස 13ක් ගිහින්. හැබැයි මොකට වඩා වාසනාවන්ත පිළිපත් තියෙනවා. අද මගෙන් 67 වෙනි බණහන පිළිපත් තියෙනවා යම් දැනට. අවුරුදු 5ම ආරයි. එච්චරක් තියෙනවා ධාමුන්ගොන්ට බණ කියන්න කියලා කිව්වේද? නැහැ 67ක් කියලා තවත් නැහැ. දැන් මේගොල්ලොන්ට ආසනම් අහන්න පුළුවන් නම් අපිට අපේ ගැටමත් එදෙන්න ගැඹුරු වෙනවා. අම්කේ ඔබට දැන් මම මෙතන කොතල කියන එක ඔය වෙලාවේ කියලා දෙනවා කියලා. හරි. අද මතක් වෙනකොට කියන්නේ මම. දැන් එතකොට අපි මේ පංචස්කන්ධයගේ ඉපදීම නැරීම මුල් කොටගෙනයි බුදුහාමුදුරුවෝ ධර්මදේශනාතලේ කියලා මම කියනවා නම් එනම් පංචස්කන්ධය තුල තමයි ධර්මයේ සාධර්මය තියෙන්න ඕනේ. පංචස්කන්ධය තේරුම් ගන්න තියනවද දැන්? හරියටම? නැත්නම් තාමත් රූප කියන්නේ සතරමහා භූත කියලා හිතා ඉන්නවද? ඒක පරණ බණක්. අයිකව දාන්න කියලා මම කියලා තියෙනවා. අපි රූප කියන්නේ සතර මහා භූත වලට නෙවෙයි. දෙවියන් අතර බ්‍රහ්මයන් අතරත් තියෙන්න ඕන දෙයක් අපි කියන්නේ රූප. අපිට නම් රූප කියන්නේ සත්තරින් එන්නා වූ අරමුණව මනෝද්වාරේ කාර්ය. දෙවියන්ට නම් රූප කියන්නේ මේ මොහොතේ තියෙන පුණ්‍ය අරමුණයි. රූපි අරූපී ඥානාදීන් නම් රූප කියන්නේ ඥානයි. අපන්නේ තලෝලායට නම් රූප කියන්නේ ඔවුන්ගේ ඥානය ඒකේ ඔහු ඉන්නවා. එතකොට ලාංකිකව ගන්න කොටසේ තුනක් ස්කන්ධ පහක් කියලා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහයි. අපිට හරි සංස්කාර හදන ශරීරයක් නැති නිසා බ්‍රහ්මයේ රූප නැහැ හතරයි කියන එක නම් කියන්න යන්න එපා කවුරු. වේදනා සංඥා සංකාර හතර විතරයි රූප නැහැ කියලා කියන්න එපා. මේ හතරක් උඩ ඉන්න බෑ කරවත්. රහම තියෙන්න ඕන. වෙනද අපිට නම් මේක පින් එක්ක පාප. ගිරියන් නතර නම් මේකට පුණ්‍ය චේතනාව. බ්‍රහ්ම නතර නම් මෙහි ඉන්න ප්‍රඥානේ ඒක ලබා ගන්න කටින් ඒ නම් ඒ ආලම්භය කරලා උසන් දීත් කරනවා. ඒක තමයි රූප කවදපත්. ඒ කියන්නේ අපි නොදන්න රූප ගැන කතා කරන්න යන තොන් නැ දෙවියන් ගැටි බම්ම ඉන්නේ. අපේ රූප ගැන කතා කරමු අපි. එතකොට රූප වෙනවා කියලා කිව්වෙ මොකක්ද? ආරම්භණය. රූප ආරම්භණය. අපි අද රූප ආරම්භණය ගැන කතා කරන්නේ නැතුව අපි අද කතා කරමු රස ආරම්භණය කියලා. දිවට දැනෙන දේ ගැන නෙමෙයි. ඔව්. ඉවරද? කියන්නේ? දිවට රසයක් වෙන්නේ නැහැ කියන්නේ කොහොමද? ජීවා ජීවා විඥානික කෙනෙක් දැනන්නේ නැහැ tie ඉස්සලා වෙන දේවල් එක කියනවා. දිවේ එක තියෙන්න ඕනද නැද්ද? ආ. දිවේ මේ උට පුලක් පිට කාලා හරි තව මොනවා හරි උඩක් කියලා කටවුණු වෙද්දී රස නැතුව ගියාම දැනෙනවද? නැහැ මත් දැනෙන්නේ. දිවට මොනවා හරි රසයක් ගැටෙන්න ඕන නැද්ද? ආ ඒකට අපි කියනවා ඔය දැනෙන හරි රස හරි ඉස්සර රස හරි රස රූපයක් කියලා නේ. ආ ඒක දිවේ ගැටෙනකොට අපට රස පිළිබඳව රූපය හට ගන්නවා. ඒ රූප ආපීට පස්සේ චිත්තයි කියලා හරි රසයි කියලා හරි ඉඳිනවා. ඒකට වේදනා කියලා කියනවා නේ. ඒක අගිරනවා චිත්තෝ රස වශයෙන් ඒකට තමයි සංඥා කියලා කියන්නේ. චිත්ත නම් සුත් කියලා ඒක පිළිකුල් කරනවා. රස නම් අනිත් අවතරයක් දෙන්නේ නැත්නම් කියලා කැලෙනවා. දෙකම වෙන්න පුළුවන් නේ. අපි ඒකට කියනවා ඇලීම සහ ගැටීම කියලා. ඒකට කියනවා සංකාර. දැන් මේ වෙච්ච සිද්ධිය හඳුනා ගැනීමට කියනවා විඥානය. තවකම් විඥානය ආයක හොඳයි කියනවා පින්නම් විඥානය ඒක හොඳයි කියලා කියනවා ධානයෙන්. ඒ කියන්නේ විඥානය කියන්නේ තමන් හරි කියලා හිතන්නේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මායික වචෙන් විඥානම් කියලා වචනයක් පදාරලා තියෙන්නේ. වරදක් කරන මානසිකයෙක් කියනවා වරදක් කරන එක තමයි. යාන්නේ ආද කියනවනේ මත්යක් කරන මානසිකයෙක් කියනවා මත්යක් කරන එක තමයි. භාවනා කරන කෙනා කියනවා භාවනා කරන එක. දාන දෙන කෙනා කියනවා දාන දෙන එක තමයි. තාතත් හොඳයි හොඳයක්. ආලෝකිත නම් තමන් හරි කියලා නේද? ඇයි? විඥානයේ ඉතිහාසයක් දෙන්නේ නැහැ. රූප විඥානයක දාගත්තාම ආයෙක හොඳයි. එමනි මුසාවරෙන්න තමන් කැමති වැස්සකට ඒක ඒ නරකයි කියන්නේ තමන් දෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාරනවා යම ප්‍රඥාවෙන් දැනගනිද විඥාණයෙන් දැනගත්තොත් තමයි හොඳ. ප්‍රඥාව නැතුව දැනගන්න ගියොත් එහෙම ඔබ මායාවකට අහු වෙනවායි. දැන් මෙතන තමයි බණ පිට තියෙන්නේ හරිද? බණ පිට කියලා ඉතින් ඔටිට යමු. තවත් අපි කියන්නේ නේද? දැන් බලන්න මේ මනුස්සේ ජීවත් වෙනවා කියලා කියන්නේ. යනවා එනවා කියලා කියන්නේ. කනවනවා කියලා කියන්නේ රැකියාවක් කරනවා කියලා කියන්නේ අපිට බාහිර වශයෙන් තේන සම්මුති tattve. ඔබේ අභිධර්මයේ තමයි පංචස්කන්ධයගේ ඉදීම ලැබෙන්නේ. හැබැයි අභිධර්මයේ හැබැයි සිද්ධිය නම් මොකද්ද? පංචස්කන්ධයගේ ඉදීමයි. පංචස්කන්ධයගේ ඉදීම ලැබීම සිදු වෙනකොට අපි ඒක දිහා බලන ක්‍රමයේ තියෙනවාද යම් කිසි අඩුපාඩුවක් කොහොමද විවරණිකව? කාටද අමෘතවත් පුතග්ජනයයි කියලා කියන්නේ. එහෙම කෙනෙක් ඉන්නවා කියලා බුදුහාමුදුරුව දාරනවා. අරියාණන් අදත්තාරි, අරියස්සම්මි අපෝවිදෝ, අරියස්සම්මි අවිනීතෝ. අමෘතවත් පුතග්ජනයෙක් ඉන්නවා. යාවේ පංචස්කන්ධිත දින්න ඇරිම පිළිම ගහන්න කැමති නෑ, දකින්නේ නෑ, ඒකේ සංවර වෙන්නේ නෑ. ඒ නිසා යා පංචස්කන්ධය ගැන දන්නේ නැතුව හැම එකක්ම මම, හැම එකක්ම මගේ, හැම එකක්ම මගේ ආත්මයට ගන්නවායි කියලා කියනවා. රූපේ මමය, මම රූපේ, රූපේ තුළ මායත ආත්මල වේදනා. රූපේ රූපය. වේදනාව මමය, මම වේදනාවය, වේදනාව තුළ මායත ආත්මල වේදනාවය. මේ විදිහට මේ ඉපදෙන නැතන ස්කන්ධ පංචකය එකකට වැරදි ආකාර හතර බැරි. රූපේ හතරයි, ආදී වශයෙන් හතර වර පාවිච්චි. මෙහෙම මම නම් ඊට පස්සේ ඒක මගේ බලන්න දෙයක් නෑ. මගේ නම් ඒක ඊට පස්සේ මගේ ආත්මය. තුන් හතරක් එහෙම නෙවෙයි. මෙහෙම ගන්න අයට කියනවා කවුරු කියලා. අත්පුතවත් සුතඥානිය. එහෙනම් ඒ අයට එතනින් යන කතා කරලා වැඩක් නෑ නේ. අපි මේ කතා කරන්නේ පංචස්කන්ධය ආවිත දිනන ගැටි. මලින්ම ගැන. දැන් පංචස්කන්ධය ආවිත දිනන මෙරි මම කතා කරනකොට ඒ මම මගේ මගේ ආත්මය කොට ගන්න එකට දෙන වචනයක් ගන්න බැරිද අපිට? ඒක තමයි කියන්නේ මේ විචාරය සුඛයි ආත්මයි. ඒ බුදුන් වහන්සේ ධර්මයේද නිත්‍ය දුකයි ආත්මයි කියන්නේ බුදුන් වහන්සේ කියන්නේ අපි හදාගත්ත දැන් බුදුන් වහන්සේ මේ පිළිබඳව උත්තරේ දේශනා කරන සුත්තනි පාසයේ කුඩා දරුවා ලක්ෂණ කාර්යයන් කුඩා දරුවා අරමුණු ගන්න හැටි අරමුණ නිදි නැහැ අරමුණින් ඇලෙන්නේ නැති බැරි අරමුණ ඉතුරු නැතුව නැති වෙනවා කුඩා දරුවා ගාව රූප ශබ්ද ගන්ධ රස හතුරු විතුරු ආකල්ප තියෙනවා විතුරු වෙලා ඒකත් නැති වෙනවා අතුරු වෙලා ඒකත් නැති වෙනවා අතුරු වෙනා පොඩකින් තරහ වෙලාම අඹගෙඩියක කාරි කෑනකට ගහයි දැනක් ගන්නවා ගහක් ගන්නවා ඊළඟ ඉඳා ගන්නවා එතකොට ආපහු වෙලින් හරියට දහම් ගන්නේ කොහොමද මගේ තන්තර ගත්තයි කියලා එතකොට ආයෙත් අපි ආල්ලේ සෙල්ලම් කරමු කියනවා අර පරණ තරහට උනේ මොකද කියලා ඇහුවොත් මොකද වෙන උත්තරේ ඉන්නේ ඇත්තට තරහ ඉතුරු නැතුව නැති උනේ මොකක් නිසාද අල්ලගත්තේ නැති නිසා ඒකට තමයි කියන්නේ සින්නතුනි උපතින් අපි දනාවා වූ භාවනාත්මක මනස කියලා. මේ ලෝක ජීවත් වෙන ඕනෑ දෙයකට සැලෙන්නේ නැතුව ඉන්න පුළුවන් ස්වභාවයක් අපිට ළමා මානසෙන් ලබා දී තිබෙනවා. මට අත්දැකීමක් තියෙනවා. මම දන්න මගේ හිතවත් කෙනෙක් පදිසිය කොළඹදී ගිය ගියා වාහන අනතුරක්. දැන් මට තමයි බංකලට තනියම ගියා. දැන් ගෙදර බිදින දන්නේ නැහැ ළමයි තුන්දෙනා දන්නේ නැහැ දාද මිනිහ මගේ එනවා මේකට. මට දැන් මේක කියන්න විදියකුත් නැහැ. කොහොමහරි ලකන් පිටින් අනිද්දාට ආවයි කියලා ඒගොල්ලෝ බණ්ඩිතකමට මේක අගවන්න ගිහිල්ලා කිව්වා. මම දැක්ක දෙයක් මේ කියන්නේ. ලොකු ළමයාට අවුරුදු 12ක් 13ක් 14ක් 15ක් අර අර අනිත් දෙන්න අවුරුදු 5ට 15 7ක්. අර 7 ළමයා දෙක දෙකටම නැතුව ඉන්නවා. ලොකු ළමයා අඬනවා වැළපෙනවා පොළොවේ හපේනවා. තාත්තා නැතුණා කියලා. පොඩි එකා බෝලයක් අරගෙන බෝල ගන්නවා බැට් එකට. තාත්තා මර මතේ වින්නම් තිබුණා කියන්නේ. ඒකයි මම දැක්ක දේ. එයාට අර සිද්ධියක් විතරයි ඒ කියන්නේ අඬන්න දෙන සාධාරණව ගන්නවා යා. නමුත් එයාට අඬන්න දෙන්න මේකේ කාරණයක් නැහැ ළමා මනුස්සය. අර අල්ලගත්ත ලොකු ළමයාට තමයි මේක පුළු විදිහට කියන්න අඬන්න තාරණයක්. ඔක තමයි මම ඔය දැක්ක දේ. එනිසා මේ ළමා කාලේ අල්ලා නොදැනීමක් තිබුණා අපිට ඒ කාලේ අපි හොඳට මන ළඟ ඇල්ලුවේ කියන. දැන් ඉන්නේ චූටි දරුවෝ වගේම අපිත් ඒ කාලේ ඉන්නේ නැද්ද? මොනේ නෝරා තරක් ගන්නෑ අපිට මේ නර වැරද්දක් සිද්ධ වුණා. මොකක්ද වැරද්ද සිද්ධ වුණේ? ඒ ස්වභාවික භාවනාත්මක මනස අතහැරලා මේ අල්ලා ගැනීමකට ගියා. අල්ලා ගන්න උනහම මම මගේ ආත්මය. ඒකට කියනවා නිත්‍ය සුඛ ආත්ම කියලා. මොනවාද නිත්‍ය සුඛ ආත්ම හරි අනිදුක්ඛානාත්ම හරි? සියලුම සංස්කාරයන්. සියලුම සංස්කාරයන් තියෙන්නේ රූප වේදනා සංඥා සංකාර වෙන සංකාර ස්කන්ධය තුලයි. බුදුහාමුදුරුවෝ අදාළ ඒවා. තවත් අපි කියන්නේ ලෝක තියෙන කෙනාට මට හිතවත් ප්‍රශ්නයක් නෑ. සියලු සංස්කාර කියලා තවකට කියලා දෙන්න පුළුවන් මේ වතු පිටි ඉඳලා නම් අරකබාන දේවල් වල ඔක්කොම සංස්කාර කියලා. මන්ද මතකෙම තේරෙන්නේ නෑ. මම දැකලා තියෙන්නේ මෙන්න මේමයි. කතමාචානන්ද වික්ක අනිත්‍ය සංඥා කතමාචාන්ද අභික්කනේ කතමාචානන්ද අනිත්‍ය සංඥා රූපාපරිච්ඡං යෝජනා අනිත්‍ය සංඛාර අඥානිත්‍ය සංඛාර අනිත්‍ය විඥාන අනිත්‍ය කිපීමේතු පංච උපාදානස්කම් හේතු අනිත්‍ය අනුපස්සී ඉඳලා තියෙනවා සුදුහාම දේශනා කරලා තියෙන්නේ පංචස්කන්ධය කියලා තියෙන දේවල් අනිත්‍ය වශයෙන් බලාපල්ලයි අර වාසක කියලා ඒවල් වල තියෙන බලාපල් කියලා දේශනා කරලා නෑ අපි ගත්තේ දෙලොත් අතරත් එහෙම බැලුවා කියලා ලැබෙන දෙයක් නෑ ඒක කවුද හදපු බොරු බණ එක්තරයි මම කියන්නේ බුදුහාමුදුරුවෝ ධනපතේ දේශනා කරලා තියෙන්නේ දැන් අනිත්‍යව නිත්‍යවන්නේ කොහෙද රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකය තුනයි දැන් මම ළමා කාලයේ සිට ඔය එකක් පොඩයිට පරි කාන්තයි ආදී වශයෙන් අල්ලගන්න පටන් ගත්තම මොකද වෙන්නේ ඒවා නැවත දිදීනේ ඕනකම සහ ප්‍රතික්ෂේප කිරීමේ ඕනෑකම සිසුන් අවකාශ වෙනවා. ඒකට කියනවා ඇලීම් ගැටි කියලා. ඇලීම් සහ මුලාවට කියනවා ලෝභ මෝහ කියලා. ගැටි සහ මුලාවට කියනවා ද්වේෂ මෝහ කියලා. ද්වේෂ මෝහ ලෝභ මෝහ වලින් අරමුණක් ගන්න පටන් ගත්තම එතන ඉන්නේ කවුද? ඒ ගැලීමම මමයි. මම නම් මගේ, මගේ නම් මගේ. දැන් ඉතින් මෙහෙම සැතර යන්න ගියොත් එහෙම මොකද වෙන්නේ? පංච කම්පේ වැරදිනකොට පංච උපාදාන සම්පේ බව ගන්නවා. සම්පිතේන පංච උපාදාන සංකා දුක්ඛ. පංච කම්පේ මෙන් පිටගෙන පංච උපාදාන සම්පේ හඳුනා ගන්න පුළුවන් නම් පංච උපාදාන සම්පේ තුළ විතක් ජීවිතය තුළ දුක් නැති බව. එනං මේ බුදුහාමුදුරන්ට ජීවිත තුළ දුක් තියෙන හැටි ශරීරේ දිරාගියා ආසනීප හැදුනා ශරීරේ දිවි ගියා මිනිස්සු හොඳටම බෑන්න මිනිමරුවා කියලා ඒවා ලෝකේ උන්වහන්සේ එක්කත් ඍතුනේ නැත්තේ ඔන්නය වෙනකට පස්සේ ඉතිබැවි පංච උපාදාන දුර්වල තමා සංගත පහකින් ජීවත් වෙන්නේ දැන් එතකොට මෙන්න මේ කාරණේ ඔබට තේරෙනවා අපි මේ ජීවත් වෙනකොට පාවිච්චි කරන්නේ සංගත පහ ඒ විකල්ප පහ අන්නේ වශයෙන් තාක්ෂණික වශයෙන් ද්වේක් වශයෙන් පුතෙක් වශයෙන් භාවිතා කරලා ඉගෙන ගන්න ඕන පුද්ගලයේ වශයෙන් ඉගෙන ගන්න ගමන් මේ ලෝක දේශ මොහයන් පොතක් වෙන්නට ඉඩ නොදී ඉන්නේ මම පසු මේ දවස් වලදී මේක කතාවෙන් ඔබට දෙන්නවා වැඩියෙන්ම මේ ලෝකේ සතුටින් ඉන්න මොකද දරුවෝය වැඩියෙන්ම දුකේ ජීවත් වෙන්නේ මහලු අම්මලා තාත්තලායි කියලා එයි අල්ලාහගේ සංඛ්‍යාව 10000 ගණනින් ඉඳලා දවාගෙන තිබෙන නිසා ජීවිතය අගට යනවා. දැන් බර අඩු කර ගන්න නම් එහෙනම් අල්ලාහගේ සංඛ්‍යාව මෙතනින් එහාට අල්ලා නොගෙන හිටවන අල්ලාහකට දෙවලු අතාරින්. අතාරින්න කියන්නේ ජීතර කාට හරි බාර දීලා පාර්ථරයි කියන එක. නෑ එහෙම කතාවක් මෙතන නෑ. ජීතර රෝගය පරිස්සම් කර ගන්න, රැක ගන්න, දියුණු කර ගන්න. මේක මේ මානසික රෝගයක් තමයි මම කතා කරන්න දෙයක් නේ. දැන් එතකොට මෙන්න මේ කන්ත පංචකය තුළ ඒක නිත්‍ය සුඛාත්ම වෙන්නේ කොහොමද කියලා කියන්න මට. අරමුණක් ලැබෙන්නේ. අල්ලා ගන්න මම නම් මගේ. මගේ නම් මගයා. එහෙම කියන කෙනෙක් කාලේ කරලා නෑ ඒක උතලේ. අනේ නෑ කියන්න ඕනේ අල්ලා ගත්තත් සියලු දේ තමයි නිත්‍ය සුඛාත්ම කියලා කියන්නේ. මොකද සියලුම සංස්කාරයක්. හිතුව නෑ මොකක්ද? මේ ලෝකේ තපාරි මනුස්ස ලෝකේ හැබැයි රජේ තමයි තව මොනවා හරි ඕනෝ දෙයක් ගන්න. නැත්නම් අපි එකට කතා කරන්නේ පුණ්‍යාවි සංස්කාර, පුණ්‍යාවි සංස්කාර සහ ආනිත්‍යාවි සංස්කාර, සම්මි සංස්කාර. දැන් ඉතින් මේ අල්ලගෙන ඉන්න සංඛ්‍යාව වැඩි වෙනකොට විකාකාරක උදාහරණවල පදාරලා තියෙන තුනක් කියලාද? අල්ලගෙන ඉපියක් නැත්නම් දුක්. ඉපියක්. අදුවක් නැත්නම් අදුවක් කරලා කියලා අදට උන්වන් චාරු කරා ගන්න කරන්නේ. අද තමයි ඒකට අදු කරන්නේ නියන්තෝ. අනිත් පැත්තට යන්න. දෙවියන් නම් දෙවියන් කරන 10000කට වයසකට යනකොට ධර්මයෙන් නිරුත් ගන්න නැත්නම් 10000ක් විතර ඇත කියලා කියන්නේ. ඉතින් ගැලවිච්ච එක නම් අපිට මොකද කරන්න ඕන? අපි යම් කාලේන ධර්ම තවන. අපි මේ ධර්ම ශ්‍රවණය කරන්නේ ওই කාරණාට. ඊළඟට ඒකව කාලේන ධම්ම සාපච්ඡා. කාලේන ධම්ම සාපච්ඡා. කාලේන ධම්ම සාපච්ඡා කියලා කියන්නේ ආයතරයක් මේ පණ අහපුවම තමන්ට අඩුපාඩු දැන් ගැටලු දැන් තියෙන්න පුළුවන්. ඒවා සමුලී කතා ගහවට විසඳා ගන්න ඕනේ ධර්ම සාකච්ඡාවකුත් අවශ්‍ය වෙනවා. හරිද? මේ සාකච්ඡාවට අපමණකට එන දෙනි සම්බන්ධයෙන් මම දන්නවා සාකච්ඡා කරන අය තමයි ඉස්සරහට යන්නේ කියලා. ධනවලුට හැමදාම පණ හන්දාවක් අවුරුදු 25ක් නැහැ. ඌවත් මම එක්කලා ලොකුවක් කතා කරගෙන යනනම් එතනමයි යා කවදාවත් ඉස්සරහට යන්නේ. මොකද ගැටලුව පෞද්ගලිකව තියෙන එක එක්ක නේද? ඒක සමග සාකච්ඡා කරලා ඒක විසඳගන්න පුළුවන් වෙන්නට ඕන. එතකොට ධර්ම සාකච්ඡාව කියන වචනේ ඊට වඩා විග්‍රහ කරන්න නැතුව අපි විද්‍යාපල්පතියක් මට මේක පැහැදිලි කරලා දෙන්න කියනවා. ඔන්න ඔතන තමයි මම දැන් ඊළඟ කාරණේ කියන්නේ. කායේන සමතෝ ඊළඟ කාරණා. මම මේක මුලින් ඔක්කොම කියේ නැත්තේ අපි දන්නවා කියලා හිතයි. කාලේන ධම්මතාවනම් කාලේන ධම්ම සාකච්ඡා කාලේන සමතෝ බලන්න මොකද්ද මේ කාලේන සමතෝ කියලා කියන්නේ කියලා හම් කියන්නද දැන් බයයි කියන්න නේ ඔව් මම මෙතන මේ වචනේ හුඟක් විස්තර කරන්න අපේ රටේ සියලු දෙනාට තාමත් වඩන්නේ මොකද්ද සමතේ භාවනා කරනවා විදර්ශනා විපස්සනා කියලා කිව්වට අමනන් දකින්නේ විදර්ශනා වලින් එකක් කියලා. විදර්ශනා නේරුම් ගන්න එපා. පංචස්කන්ධය විදිහට පරිමාණයෙන් නේරුම් ගන්න එපා. විදර්ශනා හරි විපස්සනා හරි කියලා කියයි. නමුත් වඩන්නේ සමතු. හැබැයි ජීවිත සමතව නෙමෙයි බුදුහාමුදුරුව අදාරන්නේ. දැන් අපිව බාහිර කෙලින්ම කියලා කිව්වා දුක දේ දුකවන්නේ නතරවන්නේ කියලා. අසුභය අසුභවන්නේ නතරවන්නේ කියලා. රටෝ මේ රටෝ කවන්නේ නතරවන්නේ කියලා එනනම් කොහොමද ඊට පස්සේ ඒ වගේ දැන පොබෙන්නේ නැහැ. ඒ දුක් කෙලවරයි කියලා. බාහිර සමතේ වඩා වඩා කියන්නේ සොරි කරන හැමදාම සමතවට වඩා නෑ කියද? නෑ. මේ සමත අනිවාර්යෙන් හැමෝම වැඩි වෙන්නේ නෑ. කෙලින්ම දර්ශනාවදී මුදුන් දාරාස්කේ කියන තුමා මතක් තියෙනවා. එහෙනම් අපි කායන සමතෝලනයෙන් හැමෝම සමතේ වාසය දර්ශනා වැඩි වෙන්නේ කිව්වොත් එහෙම ලොකු වරදක් නේද? එහෙනම් එහෙම සමතේ වඩන්නේ කියොත් තේරෙන්න මෙන්නම් කෙලෙස් යටපත් කරලා භාවනාවක් වඩන්න වෙනවා. ඊට පස්සේ ඒක දිහස දිහස නාමිකව උපදව ගන්න වෙනවා. ඊට පස්සේ රූපී ආරෝපී ඥාන උපදව ගන්න වෙනවා. ඊට පස්සේ ඒවා ආයත්තෙන් රණිද්ද සනාත් වාගෙන් වඩලා ඉදහස් වෙන්න වෙනවා. එතකොට අපි දුස්තරක්ෂය කරන්න වෙනව නේද මොනවද? එහෙනම් අපි සුද්ධාභාවයේ සංයෝජන පහ අරගෙන යනවා නේද? අමොබද දේශනාන්තරව ධර්ම දේශනාවල තියෙනවා පැහැදිලි කරලා මේ සංයෝජන ගැන කායක් පුරාමෝ දේශනා කළාට හැමෝටම 10ක් අඩන්න නෑ කාලයක්කට අඩුවක් ගන්න. ඉතින් ලහපු එක යකි. හේතුවයි මේක උපාන්තයේ සංයෝජන සූත්‍රයේ දෙදලා තියෙන්නේ මේ කාලේන ධම්මකාටක්ය. නැත්තම් මේ තමයි සමත. මේ තමයි සමත. හරිද? සමත නම් දෙන්නා නම් තවට කලින් මෙතන තියෙන්නේ මේ සමත කියවක් වෙන කොතනද කියලා. උමාංශකාරණ වාදේ සංයෝජන මානෙන්නේ සංයෝජනාරි දෙකක් තියෙනවා මොනවද ඒ? පොරු භාගිය උද්දම් භාගිය. කුඩ භාගිය පාද භාගිය. එහෙම නැත්නම් කාම ලෝකයට අහු වෙන භාගිය සහ රූපී අරූපී ලෝකයන්ට අහු වෙන භාගිය. මේක හොඳට තේරුම් ගන්න මම කියවට නෙවෙයි. බුදුන් වහන්සේ පහළ වූ සමාධියේ උපහාංශ ධර්ම දේශනා නොකර සිටි බැවින් මේ සත්‍යක අවිද්‍ය කීන වනාන්තරයේ ගිහිල්ලා ත්‍රිලක්ෂණය දැනගෙන මෙහි භාවනා වැඩි වෙලෙත් යටපත් කරන භාවනා වැඩි වෙලෙත් අරමුණක් එකඟ තියාගෙන අනිත්‍යයි නෙවෙයි. මේකදී ඔන්න කාමච්ඡන්ද ව්‍යාපාද පින්නිත උච්චත්ත කුච්ච විචිකිච්ඡා යටපත් වූ බැවින් කාම ලෝකයේ තියෙන ආසාවන් නැති වෙන්නේ නේ යතරේ ඕන් රූපී භවයන්ට අහුවුණා. ඒ රූපී භවයන්ට අහුවුණොත් එහෙනම් බුදුහාමුදුරු පහළ වෙන පරිදි පස්සේ ඔවුන්ට තියෙන රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිද්‍යාව කියන පහෙන් හතරයි පහකුත් නැහැ. ඔයගොල්ලෝ හිතන විදිහට පහක් තියෙනවා. රූපේ ඥාන ලාභියාට රූපරාග රූපරාග මාන උද්දච්චයි. අරූපේ ඥාන ලාභියාට අරූපරාග මාන උද්දච්චයි කියයි හතරයි. බැරි වෙලාවත් අපි ධක්ඛා දිට්ඨිකා පිළිපද කරා මාත ධර්මන්තයෙන් කඩාගත්තෝ වේ. විදර්ශනායි කාමරාග ව්‍යාපාද තුලිකට විනාශ කරගත්තෝ වේ. අපට බුදුන් වහන්සේ වදාළ පරිදි පංචෝරම් භාගිය සංයෝජනී සහේමින් අනාගාමී වූ අය උපදිනවා සුද්ධාවාස බබලෝ. මේ පහයකටවත් සමාද පහති. එහෙනම් ත්‍රිලක්ෂණයේ තේරුම් ගන්නා වූ සදහත් බෞද්ධින්ද කඳන්න පිළි කාම ලෝකයේ සංයෝජන පහ විතරයි. ත්‍රිලක්ෂණයේ තේරුම් ගන්නට නැත්නම් රූපී ඥානිය උපදවාගත් කේතරවන්න කඳන්න තියෙන්නේ අර උඩ පහෙන් හතරයි. රූපී ඥාන ලාභයක් නම් රූප රාගමාන උත්‍ත්‍ය විද්‍ය, අරූපී ඥාන ලාභයක් නම් අරූප රාගමාන උත්‍ත්‍ය විද්‍ය. ඔන්න කාලේන ධම්මතාවන අම අනන්ත ඔබක් කියන බණ අහලා තිනවා රටේ ඔබේ බණක් අහලා තිනවා හැමෝම සංයෝජනයේ 10ම කඩන් දව ගන්නවා රූපී ඥාන අරූපී ඥාන උපදවලද ඒ විදර්ශනා කරලා ඥාන ලකින්න තමයි උගන්නන්නේ. ඒක තමයි මේ කියන ගණසාර අපේ පොතේ තියෙන දේවල් අතර වෙනස. අපිටත් එහෙම කියන විදිහට නම් කැලේට ගිහිල්ලා අර ඔබ දාගෙන ආයි දර්ශනා කරන්න වෙනවා. අනිත් නෑ බුදුහාමුදුරේ වදයක් අපිට දීලා නෑ. අපිට ධර්මයේ දුන්නා. අපි තේරුම් ගත්තොත් මම ඉස්සරහට කරා දෙන්නම් අන්තරා දෙන්න කාට දැන් මම මේ එකක් දෙන්නේ මොකද්ද? මේකට තමයි සමත කියන්නේ. සමත කියන වචනේ තියෙන තුපියකාර සූත්‍රේ වරහන්තරේ දෙන්නලා තියෙනවා. දුර්ම පිටකේ තියෙනවා කියලා සමත කියලා කියන්නේ සම්මර්ථනය. සම්මර්ථන ඥානය. ඒක ඕනෑම හැමෝටම අනිවාර්යෙන්ම ඕනනේ. එහෙනම් සමත කියන්නේ සමත භාවනානේ. මේ මතක තියාගන්න මේ මම කියපු කාරණා ඇත්තද බොරුද වෙන්න පුළුවන් බැරිද? අද වෙලාව තියෙනවා නම් තව ටිකක් සම්මර්ථනය කරලා පෙන්නන්න පුළුවන් නමුත් වෙලාව ගන්න බැරි වෙයි ඉතින් සම්මර්ථන ඥානය ඇති කරගන්න හැටි අන්නේ විදිහට මේ කියන කාරණාව මනින් සිතා දැනි. කියනවා සම්මර්ථනය කරනවා. තව එකක් ඕන නම් සම්මර්ථනය කරලා පෙන්නන්න නම් හරිද? තවත් ඒවා දැනගෙන ඉන්න ඕනේ තමයි කිව්වට තමයි. දැන් අපි යමුකෝ විතරකට ගෙදරකට ගියාට ඔබේ ඥාතීන් ඉන්නවා මිය යනවා ඉතින් මිය ගියන් පස්සේ අනිවාර්යයෙන්ම පානු කුරේ දෙන්නත් ඕනේ ඊට පස්සේ මොකද කරන්න ඕනේ? දානේ ඉස්තරලා කියන්න එහෙම බල බලන්න. අතක් නැහැ. ධානි කියලා ධානි දෙන්න. දැන් ඉතින් අපේ කවුද පිළිදුන් බොහෝ දෙනෙක් ඉතින්නවා දැන් මැරිච්ච කෙනාට තමයි මේ බල කියන්නේ කියලා. මේක එන කට්ටියෙන් දෙදී දිනනවා අර කුබිලා එනවා අර මේ බස්සාලයන් දෙනවා යනවා බණ ඇහිලක් නැහැ. ඇයි? දැන් මම ඔයන දැල්ලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ත්‍රිපිටක දේශනා එකක් එකක් පාස අරගෙන බුදුරජාණන් වහන්සේ කොටවිවත් මේ ධර්ම දේශනාවක් කරලා ඉවර වෙලා මේ ධර්ම දේශනාවේ පින අර අවල් හරියට කියනවා අනුමෝදන් වේවා කියලා දේශනා කරලා තිබුණා. දැන් මම මෙරුණායක දෙන්න බුදුහාමුදුරුවෝ එකමනක්වත් කියලා නැහැ. එහෙනම් බුදුහාමුදුරුවෝ මොකද ඒවා ලැටි බුදුහාමුදුරුවෝ කොහොමද ධර්මයක දෙන්න කියලා තියෙන්නේ? එනකොට සූත්‍රය වදාහනවා පිරෝපුතේ පිටංති සම්විතින් දාතකේ සුචේ ද්වාර පාහා පිටංති ආදංකාන කතංගර. මේ කිය පුද්ගලයා මෞකසකව දී ලෝකෝපදිනේ නැත්තම් වරදත්තුක ජීවිතය කියලා පිරෝපුතේ කියලා ආපහු තමන්ගේ ගෙදර දෙනවා. එයිදින් ගෙදර නැරන දුම්මන්හන්දි අතරමන්හන්දි දෙකයි ජීවර කුල්ලේ නැත්තම් විත්ති මුල්ලක නැත්තම් දුක් බුල්ලක ඉන්නවා. අද නිකේනම් එතකොට එහෙමනම් එයාට බුදුරජාණන් වහන්සේ වදාරනවා ධානී පූජාවකට පින් දෙන්න වස්ත්‍ර පූජාවකට පින් දෙන්න. අර පහෝදාගවට කියන්නේ මොනවද? ඒ එයාට පින් දෙන පින්කම තමයි ධානී සහ වස්ත්‍ර පූජාවකට පින් දෙන එක. එහෙමයි ත්‍රිපිටකයේ කියන්නේ. පින් දෙක හැටි පිළිබඳව ඥානස්සෝනි සූත්‍රයේ පරතත් මේ පිරෝකුණ්ඩ සූත්‍රයේ සහ නිදිකන්ද සූත්‍රයේ පින් දෙන හැටි පිළිබඳව විග්‍රහයක් කරනවා යරුණාම බුදුහාමුදුරුව පින් දීලා නැහැ. හැබැයි ගුවන් මිනි නාලිකාවල රාම් වේලවල ඇන්දෑය බණ පටන් ගන්නවා. සම්පින් දීලා විනාඩි 30ක් 35ක් විතර බණ කියනකොට දෙක පින් මහන්ති කියනවා මීට වඩා බණ කියන වෙලාවක් නැහැ. ඒයි කාලේ හැබැයි. එතනින් යාට මොනවද කියන්නේ? අනුග්‍රහක කවුතුන්ගේ නාමලේඛනයේ සම්මියගේ නාමලේඛනයේ දැන් මේ බලන කොටද කියලා තියෙන්නේ තින්නෙන්දද ඒ බල කියලා තියෙන්නේ අපත් රටේ කවුරුත් දැන්න තුර තමයි ඒ බල කියලා තියෙන්නේ නරිච්චයට දෙන්නේ මහවල්ලාට දෙන්නේ සහවලා දැන් බුදුහාමුදුරුවෝ ඔබට කල් ත්‍රිවිධයේ දේශනා කරලා තියෙනවා මේ නරිච්ච පිරෝකුද්දක් පින්ගන්න රූපාරි සංස්ථාවට හරිය කියන්නේ හරිය නම් කිව්වොත් කොහෙද නා කියලා තියෙන්නේ? සමන්ගේ ගෙදරද? එනම් මේ කරණේ වල මොනවද කියන්නේ? මොනවක් කියලා කියන්නේ? මේ කරණ බහුරු පොලස්වල විතරවල මොනවද කියන්නේ? ඔන්නෝක තමයි ධර්මයේ නම කියන්නේ කියලා කියන්නේ. මේ වැරදිලකක් කියද්දී දැන් බණ කියන්නේ. ඒ වුණාට නායකව බණ විකුණනවා කට්ටිය තල්ලි දීලා ගන්නවා. එතකින් එහාට වැඩක් වෙන්නේ නැහැ. ආහන කෙනෙකුත් නැහැ. පින්වන්නේ පින්නේ බණ කියලා පින්නේ නැහැ නේ පින්නේ පරිස්සාර පූජා කරලා ගෙදරදී. ගෙදරදී නැත්තම් මේ ඥාතියන් යනකම්. එන්න ඕගොල්ලෝ හැම වෙලේම පස්සේ මීඩියාට පින්නෙන්න ඕන නම් ගුවන් විදුලියට තල්ලි දීලා මේ බණ කියලා යන්න එපා. බණවන්න මිලල සාංගන්තරන් කියලා කෙනා කියලා ගන්න ඕගොල්ලෝ අහන්න ඕන. නැත්තම් බණ ඕන නෑ. පරෝදාට තාන ටිකක් ලෑස්ති කරලා පින් දෙන්න හොමද? පින්නවා කියන්නේ Taman එක්කලානේ. දැන් මේ මම එක සම්මර්ථනේ අපේ ඕගොල්ලෝ. මේ මොඩකන් පිරිවර්තන කරන්න එපා. මේවා කිසිම ආචාරයක් නැති වැඩ. වැරදි වැඩක් කියන්නේ දැන් බණ කියන්නේ. නමුත් මේ බණවලින් නෙමෙයි ගන්නෙ ධානෙකින්. බණ කියන්නේ මේ කට්ටියට තේරුම් ගන්නනේ. බුදුහාමුදුරුවෝ එකම ධර්ම දේශනාවක් පත් කරලා නැත්නම් මේ ධ්‍යාය සඳහා පින් දෙන්නට අපි බණ පින් වීම සඳහා යොදාගත යුතු නැහැ. එහෙනම් මෙතන මම පින් අනුමත කරන්නේ. ආදි වේලාවල් ඒක වන්දනේ කාර්යය ඉදිරි කරනවා වගේ පරිස්කාරයක් වුණාට පූජා කරන මිථායක කරනවා ප්‍රධානදී අරගන්න. ඔය තවත් සම්මර්ථනයක් මම ඉදිරිපත් කරපුවා හරිද? ඔයගොල්ලෝ විවිධ දේවල් මත ඉදිරිපත් කරන්න පුළුවන් සම්මර්ථක. ඒක තමයි සම්මර්ථන ඥානය කියන්නේ මේ වුණ වැඩමයි කියලා. කියන්නේ කාලේන සමතෝ කියන්නේ මෙන්න මේකයි. ඔන්න තව ටිකක් කියලා දෙන්න. දැන් ඔය සමහර අයට මෙහෙම මතක් වෙනවානේ. දාති ජරා ව්‍යාධි සෝත මරණ නැති අජරාමර දිවා. නැති මෙහෙ ඉන්නකොට උපදිනවා ලෙඩ වෙනවා මහලු වෙනවා මරණ කියලා මේක නිවන් නැහැ. කියන්නේ කොහෙද? මරණයෙන් පස්සේ කොහේ හරි පැනලා කියලා නිකන් ඉන්නවා. ඉතින් යන්න තමයි ඔය ඉන්නේ ඔක්කොම. ඇයි එහෙදි ධාතු නැත්තේ? ධාතු නැත්තම් ජරා නැහැ, ලෝක නැහැ, මරණ නැහැ. මේ බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ මැරිලා නිවන් දකින්න. නිවන් කියන වචනේ මම ලැහුවා ඕගොල්ලන්ට මතකද? නිවන් කියන එක මම කඩලා පෙන්නුවා නිවන් නෙමෙයි මේක ඇත්ත නිර්වාණය. ව්‍යාජ නිර්වාණය. ආහාර විරාහාර. මේ නිර්ව කියන වචනේ සාපරම අර්ථය සම්පූර්ණයෙන්ම අනිත්‍යත්වයට පෙරලනවා ඒ උපසාරය. නම් නිවන් කියනවා. ඒකේ වාණ කියන්නේ සුත්තාව නම් නිර්වාණ කියන්නේ සුත්තාව නෙමෙයි. සුත්නාව තියන්නේ ඇසේ නම්, ඇසේ අරමුණේ නම්, සුත්නාව තියන්නේ කනේ අරමුණේ නම්, සුත්නාව තියන්නේ දිවේ අරමුණේ නම්, සුත්නාව නැති වෙන්නේ උත්තේ කොතනද? ඇසේ මයි කනේ මයි නාසේ මයි. එතකොට සුත්නාව නැත්නම් එතන මොකද වෙන්නේ? එතන සුත්තාව නැත්නම් මෙතන තියෙන්නේ නිර්වාණ නෙවෙයිද? චක්කුලෝකයේ සිය රූපං සාතර රූපං එත්තේසා සංඝාය උප්පජ්ජමානෝ උප්පජ්ජති. නීතමානෝ නීතති විතරක් නෙවෙයි පහීයමානෝ පහීයති. මොකද මේ උපාංගු ධර්මයන් දේශනා කරන්නේ. අපේ ඉන්නේ සබාවේ නිර්සරොක්තිය සබාවේ සංඝාව පවතිනවා නම් පවතී. එත්තේසා සංඝාය උප්පජ්ජමානෝ ඇසේ සංඝාව උපදිනවා. තේරුම් ගත්තත් වාසය කරන්නේ ඇතේ. තේරුම් ගත්තොත් නැති වෙන්නේ අහෝ රූපේ නෙමෙයි සංහාව. ඇතේ සංහාව නැති වුණොත් රූපේ හම් වෙන බල එතන තියෙන්නේ මොකක්ද? ඔයගොල්ලෝ ඉන්න දකින්න යන්න හදන්නේ. අර ඔබේ ලතාවක් මතක් වෙනවා. හැබැයි මේක බෞද්ධ කතාවක් අදාළ නෑ. ඒ වුණාට අපට අදාළයි. ගල් කියලා ඉන්නවා. මතුවක් කියලා නැති මම. ඔය මතක් නම් කියනවා. හරි ගාන. ඒ බුදුරජාන් වහන්සේ කියලා කෙනෙක් ඉන්නවා කියන්නේ. එයා ඔක්කොම ලෝකේ නැවුවල් තවත් හදක් ඇතුළත. හරිද? ඒ ඉහෙන් ගත්ත කතාවක් තමයි. ඒක ඇත්තද නැද්ද හොයන්න දෙපා මේ කතාවෙන් කියන දේ ඔයාලට. එහෙනම් මාපාපේ මිනිස්සු දුක කියන්නේ ආ කාදරද යන්න ඕනේ? බුදුන් වහන්සේ ගාව. ඕයි මොන විදිහේ පොරලම්. හැමෝම තමන්ගේ තියෙන දරුවට අසනීපේක, තත්කැප්පුම ගැන, ස්වාමි ගුරුතුමාගේ විස් කතාදේ ගැන, අම්මා තාත්තා කියන දේ අහන්නට ගැන, ඊටම අනිත් එක්කන උදුරා ගැනීම ගැන විශ්වද අසාරදාහරන් තව ඇතිනේ මම කියන තුරන්නේ මේවා කියන්න දැන් දෙවියන් වහන්සේලාට කිව්ලා උදේ තවල් ඇහැ කෝණේ මේ දුක් වලට විසඳුම් දෙන්න හදනවා. අනේ මම කරගත්ත මොඩකමක් කියලා දෙවියන් වහන්සේ කියනවා වැඩි ඉවර යන්නේ. ඊට පස්සේ පොරොව හිටිය වෙනල ඇහුවා මේ මිනිස්සුත් මට කරදරයක් මට මේ මිනිස්සු නැති තැනක් වල වෙන කොයි එකෙනෙක් වලු ස්වාමීන් වහන්සේ කියලා කියලා සඳහන් තියෙනවා ඒකට කවුරුත් කිව්ලා නැහැ. හැබැයි ඉතින් ඔය මම කියලා දෙන්නේ මේ ඔබට යන්න ඉස්සරලා මේ කතාව. එතකොට කියනවලු අරයා මේ ඔබට දැන් විතරයි තේරෙන්නේ මට අනාගතේ වෙනවා. අනාගතේ එන්නම් හිලරි කියලා කෙනෙක් මේ කංගත කොට වෙනවා. ඊට පස්සේ ඔතනත් මිනිස්සුන්ගෙන් දෙරෙන් දහම් වෙන්නේ නැහැ. එතන ජන ශුන්‍ය වෙන්නේ නැහැ කියලා. සාපිරිකල් ස්වාමීන් එහෙනම් අඳ කියලා ග්‍රහලෝකයක් තියෙනවා. අංගද මේ දෙන්නේ 1969 යුනිවර්සිටි එකේ ඉස්සරහ. මොකද ඉතින් අපි ගන්නවා ඉස්කෝලේ යන ළමයි විදිහට හඳ පරිණ වෙලා අපි අහගෙන ඉන්නේ. අනාගතේ මත තේිනවා ඔබට වෙන්නේ නැති උනත්. නිර්වාණතෝ කියලා මිනිස්සුන්ට ඔකට පහිනවා ඉඳන් ඉඳලා ඔකෙන් විශ්වරින් ගන්න පටන් ගන්නවා මහා කෙරෙලින් ඉන්න හම්බ වෙන්නේ නැහැ. ඔව් ඉස්සරහවල පැහිච්ච එකක් මෝරච්ච පුරවෙන්නේ කියලා. ඉවරු ස්වාමීන් ඔය මිනිස්සු හරි මෝඩයි. ඔබට කරදරයක් වුණාම හැමෝම දැනම ගස්කල් පරවත ගානේ දුක පියාස තියාන යනවා ලනු දෙවියන්. තමයි හදවත ගැන බලන්නේ නලු පොරොත්තුම හද වෙලා ඉන්නේ බලන්නේ. එදා ඉඳන් අර දෙවියන් මිනිස්සු හදවතේ ඉන්නවා මිනිස්සු දුක පියාස ගස්කල් යනවා ගාන යනවා. තේරුණාද මම කියන්නේ? ඈ අපිත් ඒක නෙමෙයිද කරන්නේ? නමුත් මේ තරණ යන්ති කබ්බතානිවා චාරාම රූපකයි ඥාන මාස්තාවයි කල්පිතා. මේ සිතිගත් මිනිස්සු තරණ හොයාගෙන හැමෝම දැනම පිට හොයාගෙන යනවා. අපි දැක් යන්නේ ඔයන්නේ. හ්ම්. දැන්ද? මම ලොකු වෙන්නේ මේ ලබන්නේ දිලා ඉන්නේ මේ. හිමාලවන්නේ. නේ නැහැ. මුතාව මේ නැහැ. හිමාලයේ කියන්නේ ගෙහෙලිය නම් කවුද කියලා කියන්නේ නැහැ නේද? ඒ ගෝලියෝත් එක්කම හිමාලයන්ට මෙයන් දෙනවා නේද? බලන්න කරන්නේ. ඒ කියන්නේ. දැන් මේ ධ්‍යාන භාවනා කරන්නේ නේද? භාවනා කරනනේ. මම මොකදන්නේ ඔයගොල්ලන්ගේ භාවනාව විතරක් දිනියක්. මේ කියලා යන්න එපා. විතරක් දිනින් භාවනා කරන්න. මගේ භාවනාව මෙහෙම. ඒක කොහොමද? ඉතින් කාර්යයේ තුක්ක් කියන්නේ නෝ ඒක. එතන කාර්යයේ සමතෝ කියලා කියන්නේ ඇතුළ පියාගන්න එකක් නෙවෙයි. සමත කියන්නේ මේ සම්පර්තන ඥානෙ ඇති කරගෙන බලන්න මොකද වෙන්න ඕනේ කියලා. ඔන්න දැන් මම සමතේ ගැන තව දෙයක් කියන්න කැමතියි. දැන් අපි එහෙම හිතමුකෝ. අපේ විරෝධාර හමුදාව ඔන්න ඉන්නවා ආරක්ෂක බංකරවල තමන්ගේ ප්‍රතිනිධි. එයාටත් කැලයක් තියෙනවා. කැලේ ඉන්නේ කවුද? පොතේ මේ බලන කතාවක් මම කියන්නේ තේරුම් ගන්න. ඇයි අපි පොටි ඉන්න කැලේ දැක්කද වෙඩියෙන් මුණ්ඩක් දෙකක් එහෙම යවුවොත්? පොටි මොකට කරන්නේ? අපට වෙඩි තියයි කියන්නේ. අහ්. අපි ලෑස්ති බව දැනගත්තාම එනවා මහ මෝඩ කොට ගන්න. හ්. ඒ පැත්තට වෙඩි වදින වාසකන සතුරා මොකට කරන්නේ? සතුරා හැංගෙනවා තාම. ඒ වෙඩි කියලා ඉවර වුණාම හතර ගන්නවා දැන් මේ අදා පතරන් ඉවරයි දැන් වෙලාව කියලා මෙයා නිදා ගන්න කන්දේට අර ඇවිල්ලා එනවා එහෙම නෙමෙයිද උනේ ආ දැන් මෙයාද සිල් ගන්නවා කියන්නේ දාන දෙනවා කියලා කියන්නේ ඔය එක ආරමුණක හිත තියාගන්න ආනාපාන සතියේ මෛත්‍රී භාවනා වඩනවා කියලා කියන්නේ හරි අපි අපේ සිහිය හිත ඇතුළ ගැස්සට යොමු කරන්නයි දැන් දැන් මාර්යා ගන්නවා මේ අපි ඔබ යන්නයි ඉන්නේ. එනිසා යාම කර කරන්නේ එයා හැන්දෙනවා. පිළිරන් ඉන්න තාක්කල් එන්නේ. අර ඉතිිතේ කන්දරේ ඉන්න තාක්කල් සත්‍යපත්‍ය. ඉතින් අදිට බුදු නාමයෙන් රැඳෙනවා නම් අමාරුට. නිවන් කියාවා. හැබැයි මෙහෙන් ඕක අතරලා ගෙදර ගිහින් යන ගමන්ම සිදුවෙන දේකුත් තියෙනවා. මොකක්ද වෙන්නේ යන ගමන්? බස් එකකට ගොඩේන්න තියෙනවා. දැන් බස් එක ඇවිල්ලා නාස්තනකොට වයිස රැගෙනහල්කම හරිය මොකක්වත් නැහැ කරලා කරලා ගිහිල්ලා ගොඩ වෙන්න ගන්න. එතකොට මම නැති වුණා දෙතන මම ඉන්නවා. භාවනා කරනකොට මම නැහැ. ගෙදර යන්න ගියාම අනිත්ය කරලා කරගෙන යන්නේ ඉතර වෙන්න. ඒ තමයි මම. කොහෙටද මම ආවුනේ නැන්නේ මේකත්. ඉතින් සම්බදයක් තිබුණා නම් වැඩි දියුණුවක් ගන්න කෙනෙකුට මොකද වෙන්න ඕන කරන්නේ. එහෙමද යන්නේ? සම්බලන් ඉඳලා තියෙන්නේ නැහැ. මේ සංකර කතාව මම ඉන්නේ නිකමට නෙවෙයි. තේරුම් ගන්න. ඔය ලෝකමේත මොහ කියලා කියන්නේ අපේ සතුරු. මේ සතුරා අපිට පහර වෙන්න බලන් ඉන්නේ අපි කී නැති එක. එතකොට තරහව වෛරය ඇති වුණා ගහන්න ගන්න යුතුය කියලා කිසිම භාවනාවක් නැහැ දැන් සතුරා කියලා. අපි මේක ගොනලෙන් හරි ධානයෙන් හරි සීලෙන් හරි ආනාපානසමෙන් හරි යටපත් කරනවා කියලා කියන්නේ යා ආයෙ නැහැ නේද කියලා. කොතනද දැන් ගිලාගෙන පුළුවන්ද කියන්නේ? මේ සතුරා අපිට වනසනාමක දුර්ගණක් වෙන ලෝක මොහ ප්‍රේත මොහ නැමැති අපේ අතුරා. මේකට වෙන සූත්‍රයක් තියෙනවා මම ලබන පොය දවසේ ගුණම කියන්නම් විස්තර කරලා. අද ඉන්න ගන්න බැහැ මම දැන් වෙලා ඉවර වෙන්නේ නැහැ. ඔබ දැන් අතුරා ගන්නවා. මම මේකට තව ලස්සන කතාවක් කියන්නම්. කවදා හරි කෙනෙක් ඔබට කියනවා කිලෝමීටර 100ක් විතර ඈත තියෙන 10. එහෙම නැත්නම් ටික ඈත ඉන්න 8.10. අඳුනගත්තේ නැද්ද ඔබ? අඳුනගන්න. දැන් සම්පූර්ණයෙන්ම පොත් අඳුනගෙන කියන්න මට. ඈත ධ්‍යානෙ නේද දැකලා තියෙන්නේ. දැන් ටික ටික ලම් වෙන්න ගියන් බැලුවොත් එහෙම පොත් ආයේ පොළ ගන්නයි, තියෙන ගෙඩි ගන්නයි, ඒක වරතකට කියන්නයි. ඒක තියෙන සිරතු අතු නැද තියෙනවා නම් ඒ තේරම තේින්නේ ඈත ඉඳලා නැකට ගියාම. අන් මේ වගේ අපේ කට්ටිය දත්තරෙන් අන්හාව නැති කරන්නේ. ඔය ඈත තියා පොත් ආදිය බලන්න. තනා වද දෙන්නේ කියලා ගන්නෙ නෑ මේ පංචස්කන්ධය විග්‍රහ කරලා පෙන්නන්නේ රූප වේදනා සංඥා සංකාර කියන සංකාර ස්කන්ධය තුල මමකට ගන්නවා නම් එතන තියෙන තණ්හාව ඇසේ නම් රූප තණ්හාව අනේ නම් ශබ්ද තණ්හාව දැන් මේ ළඟට දෙවි වේදනා මොකක්ද ඉතින් ඈත ඉඳලා බහුද්ද වේලා ගන්නව නේද කරන්නේ කියලා වචන කිව්වට ඔය ගෙදර තියෙන ඔක්කොම අනුන්ට දුන්නත් තණ්හාවක් නැති වෙන්නේ නෑ මොකද තණ්හාව කියන්නේ රූප තණ්හා, සත්ත්ව තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, අරමුණේ. ඒ අරමුණ උපදින වෙලාවට තමයි මෙතන මම. ඉතින් නැත්තම් මෙතන ඉන්නේ මම. මේ සංකරේ තමයි රූප වේදනා සංඥා සංකාර විඥාන. මේ සංකරේ සැකවීම තමයි රූප වේදනා සංඥා සංකාර විඥාන උපාදාන. උපාදාන යත් හොරා හැංගෙනවා. අපිට පේන්නේ තාත්තල් අපි මෙතෙන්ට ඉලක්ක කරන්න ගන්නෙ නෑ. ඒ නිසා සමත භාවනා කරන කට්ටිය වනවල වැඩි පිනයි. කැලේ වැඩි පිනන එක සතරක වැඩි කියන්න නෑ කාටවත්. විදර්ශනා ගත ස්වභාවයෙන්ම සතරට ඉලක්ක වෙනවා කැලේ දෙවිය හැදන්නේ කෙරෙයිම මම නිපදනලා වුණාම දෙන්නයි අපි. මම ඉන්නේ අතීතයේ ද අනාගතයේද මම ඉන්නේ වර්තමාන ස්කන්ධ පංචකයේ. වර්තමාන ස්කන්ධ පංචකයේ යෝධිනී පංචකයේ විතරක් නෙමෙයි කාරණාවක් ගන්න විතරක් නෙමෙයි gedara විශ්වදිනවා, පැතිරි විශ්වදිනවා, මත්ති විශ්වදිනවා, පාරි විශ්වදිනවා, කුමරි විශ්වදිනවා, වැඩකොළ විශ්වදිනවා. එතරම් නෙමෙයිද මේ උපාදානයේ එන වෙලාවට මම දැක ගන්න ඕන. දැන් පුංචි කාරණාවක මම මගේ ආත්මකටද ගත්තේ, පිට කියලාද ගත්තේ? කියේ නෑනේ කියලා ගත්තේ නෑ අල්ලා ගත්ත නිසා මම මගේ ආත්මේ වුණා. දැන් පුංචි කාර්යයක් නැති වුණේ මොනවා නිසාද කියලා හිතරම අර අල්ලා ගත්තේ නැති නිසා. ඒ සිදුවීමේ මොකක්ද කියන්නේ? ඒකට තමයි කියන්නේ උපාදවය තමයි නෝ කියලා. කොහේ ඉඳලාද තමයි උපාදවය ගන්න නම යන්නේ. උත්පාද හේතු නිසා හට ගන්නවා. වය ඊටයි කියන්නේ. උත්පාද කියන ස්වභාවය හට ගැනීම ස්වභාවගත ගැතිදී වය ඊටයි කියන්නේ. වය දම්නවා. අල්ලගත්තාම අර්ථාභාවිත වෙනවා විකෘති වෙනවා එතකොට උත්පාද වය දම්නෝ නෑ. උත්පාද හේතු ඉතුරු වෙලා වෙනවා එතකොට. නමුත් අල්ලගන්න නැත්නම් උත්පාද වය දම්නවා. උපජිත්වා නිරුජ්ජಂತಿ ඉතතිලා අපට ආරම්භ වෙන්නේ ඉලලවිලා ඉතුරු නැතුව නැති වියා. එහෙනම් ඉතුරු නැතිව නැති යනවා නම් ඒකට බුදුහාමුදුරුවෝ වදාරනවා නෝණින් දකින අනිත්‍ය කියලා. දැන් මේ නෝණින් දකින අනිත්‍ය බඳු කියන්නේ කාභාවයෙන් ඉන්න පුළුවන්. ධර්මයේ තේරුම් ගත්ත වර්තමාන ස්කන්ධ පංචයකට මුහුණ දී අල්ලා ගන්න නැති පුද්ගලයාගේ හදවතේ නැත්නම් පිටේ විතරයි බුදුරජාණන් වහන්සේ වදාළ සියලු සංස්කාරයන්ගේ අනිත්‍ය පිටු වෙන්නේ. දෙකෙන් මේ අනිත්‍යයි කියලා කියන සාස්තල් ගෞපාරක් කැතෝ ඉන්නේ රෑට ඉඳලා පොත්තා බලනවා. පොත්තයි හැට දන්නේ නැහැ එහෙම කවුරුත්. ඈත තියා කිව්වම ඕක ගහක් නෙන්න ඈත කියලා බලවත්. ඔව්. ඔව් කාට ළඟට ඇවිත් තියනවාද? මේවට තමයි විදසුම් කියලා කියන්නේ. එතකොට දැන් මේ විදර්ශනා වර්තමානයේ තරක් වලද වර්තමානයේ ඔබ ඉන්නේ කොතනකද මේ විදර්ශනාවට ඈත් වෙන්න වෙලාවක් නැතත් නැදලා දුක් වෙනදලා වාඩි වෙලා හින්දි වෙලාවක් නැහැ හොරා කියලා කියලා ඉන්නේ නැහනේ හොරා ඒක බව දැනගෙන නොකිය හදන වෙලාවට අල්ල ගන්නවා නම් ඉන්න ඕන ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාරනවා ඉත්තංතරං නිපින්නෝ වාපයානෝ වායාව තත්ත්වයකට නිද්දෝ මොනවද කියලා තියෙන්නේ ඈ ඉතිත්ති හිතිත්ති යන්නේ ඉඳන්ති මේ සතරේ වියෝපේදී ඔබ වර්තමාන අරමුණට මොන දේ සිදුන වෙද බාහිර ලෝකේ නෙමෙයි ඔබේ දුක් හටගන්නේ බාහිර ලෝකේ තියෙන අරමුණක් පමණයි සත්‍ය පමණයි මේ උදල් කරගෙන පොදෝචි හදාගත්තා වූ ඔබේ මම දෙන්නේ එතනයි මම ඉන්නේ. ඒ මොහොතේ මම දකින්න නැත්නම් ආයෙත් මම හැඳ වෙනවා. උදාහරණයක් කියන්න. කෙනෙකුට ප්‍රධාන ශරීරයක විතර ශරීරයක් වෙනවා. දැන් ශරීරයේ නහර පුරා මේ විතර ගමන් කරනවා. වෛද්‍යවරයෙක් හම්බුණා වෛද්‍යයා කියන ඔබේ ශරීරයේ මේ විතර තියෙනවා. මේක කොයි වෙලාවෙ හරි ගමන් කරන ගමන් උගුරට එනවා. ඔබේ වෙලාවට කරන්න ඕන මේක කටින් අහකට හලන්නේ. ඔබ අහකට හරින් නැතුව නැවත කිල්ලොත් කවදාවත් ඔබේ විස ඉවර වෙන්නේ නැහැ. ඒ වගේ ඔබ ජීවත් වෙනකොට ඔබ ඉතින් නැතුවක් කරගත්තා වූ විතක් තියෙනවා සංහානුසේ කියලා. ලෝභ මූල්‍ය දේශ මූල්‍ය මෝහූලිය කියලා. එන්නදා වැඩකට ඒක කරනකොට බාහිරේ හම්බ වෙන කරුණක් සාහරි මනෝද්වාරයෙන් සාහරි ඔබේ අරමුණට මේ මම එනවා. එතකොට ඉතින් මම ගහගන්න හරි බැන ගන්න හරි කියොත් වැඩි හරියයිද? ඒ ඉතින් ආයෙත් තිබ්බා. අන්නේ වෙලාවට කායත වචනයට නොයා නොදී ඉන්න පුළුවන් නම් දහනවා බලිනවා නැත්නම් ඒකට කියනවා ව්‍යාපාද විතරක විනිස්සා විතරක කියලා. ඒ විතරකයන් ඉඳ දෙන්නේ නැත්නම් ඒක සංසිදවනවා නම් අතගත්ත දේ නැති වෙන්න තරිනවා. ඉපදුනේ මොන හොඳට අහගන්න මේ වචනේ නේද? ඉපදුනේ මොකක්ද? ලෝභය. හැබැයි ඉපදුනේ මොකක්ද? ද්වේෂය. දැන් ඔබ දැක්කේ නැත්නම් ආපහු ලෝභයෙන් අවසාපවි ස්කන්ධ අනිත්‍ය වෙන්නේ නැහැ. අල්ලාගෙන නැති වෙනවා. එතකොට නෝනින් දක්න අනිත්‍ය නෙමෙයි. හේතු ඉතුරු වෙන්නේ නැති වෙනවා. හොඳයි ඉපදුනා ලෝභය. ඔබ දැක්කා මම බව. දැන් කොහොමද නැති වෙන්නේ? දැනුත් නැති වෙනවා. අවකාශ වෙනවද මමත්වේ හේතු ඉතුරු වෙනවද තණ්හානුසේ? ඉපදුනේ අපසලයේ නැති වෙනකොට කියනවා මොකක් කියලා දන්නවද? කුසලයේ කියලා. තේරුණාද? අල්ලගත් නැතුව නැති වෙනවා නම් මෙතන සිද්ධ වෙන කාරණයට කියනවා කුසලය. ඇයි බුදුහාමුදුරුව අකුසලයෙන් වෙන්වීම කුසලයේ කියලා වදාළේ? ආපිනා එහෙම වදනේ. එහෙනම් ඔය මත අකුසලයෙන් වෙන්නේ නැද්ද? ස්කන්ධ පංචයේ උපදින වෙලාවට ස්කන්ධ පංචකයේ නැති වෙන්න ආරන්නේ අකුසලයෙන් වෙන්වීම. අල්ලගත් නැතුව නම් එතන සිදු වෙන දේ තමයි කුසලයේ කියලා. වෙනත නෙවි අල්ලගන්න තියෙන දේවල් නෙවි. එතන කුණු කතල ඉවත් කියනවා. එතන අවිද්‍යාවේ විතර නොවි නැති වෙනවා. හදවත. මෙන්න මේක තමයි බුදුහාමුදුරුවෝ වදාළ කුසලය. හතකට අතර හිතේ එකපාරට නැති වෙනකොට සිහිය පාරට වෙනවොත් නම් වචන ටික කියලා දෙන්නම් තේරුම් ගන්න බැරි වුණා. අතීත හේතෝ පංචේ ඉදානි ඵල පංචකම් ඉදානි හේතෝ පංචායි ඵල පංචකම් පරිසම්පාදේ විග්‍රහ කරනවා වෙන විදියට බුදුහාමුදුරුවෝ. අර 12න් කියන්නේ කිව්වොත් හරියන්නේ නැහැ. අතීත හේතෝ පාත්මේ ස්කන්ධ පංචකේ තියෙනවා. අරුණ රූපේ හෝ අපි දැන් කතා කරේ දිවේ රස විඳින එකනේ. හෙට. ඒක කියනවා අවිද්‍යා සංකාර සංනා උපාදාන බව කියලා පීඩ පෙර අල්ලගත්තා වූ අතීත හේතු පහ. ඒක වර්තමාන මොහොතේ හදගන්නවා විඥාන නාම රූප තල අතර පස්ව වේදනා කියන විඳනේ. දැන් වර්තමාන සංනා උපාදාන බව විද්‍යා සංකාර වශයෙන් හේතු ඉතුරු වෙනවා. එහෙම නම් තව ස්කන්ධ පහක් හදගන්න හේතු අවකාශ වෙනවා. හොඳයි දැක්කොත් අතීත හේතු නිසා වර්තමාන තව පහක් හදගත්තා. වර්තමාන හේතු තිබ්බේ නැත්නම් මොකද වෙන්නේ? සංනා උපාදාන බව විද්‍යා සංකාර නොනොත් ඇති වුණ දේ නැති වුණා නේද? පුනර්භවයේ හේතු තිබ්බට මේකට කියනවා කුසලය. තේරෙන්නේ නැත්නම් අවුරුදු 10ක් කාලා හරි මමින් අහලා දැනගන්න මට කරන්න දෙයක් නැහැ. මේ අවුරුදු 5-12ක් කිය මොකක්ද කියද මේ කියන්නේ? හරිද? මෙන්න මෙහෙම දකිලයකට කියනවා කුසලය. ඉතින් අද හොරෙන් මෙන්න මේ ප්‍රවමක් කරගෙන යනවා අර අවශ්‍ය දැන දෙන්න ඉන්නේ. දැන් අපි ආපහු විනාඩි කින් දෙකින් එක සම්මර්ථනය කරමු. බුදුහාමුදුරුව මොකක්ද වතාලේ? අනෝ කුම්භේද ආතවානං කරම් පාපෙන්ති. ටිකෙන් ටික මේ කෙලෙස් කියන වස්සය බවට පැමිණෙනවා. මොකක් කළොත්ද? කාලේන ධම්මසවනං කාලේන ධම්මසාකච්ඡා කාලේන සමතෝ කාලේන විපස්සනා විදර්ශනා. හැබැයි මතක තියාගන්න සම්මා භාවියමාන මනාපක භාවිතා කිරීම. දැන් ඔය කියපු ආකාරය රටේකට එයත් මනාපක භාවිතා කරන්නේ කීදෙනෙක් කොහා ගන්න පුළුවන්ද? මනාපක භාවිතා කරන සහ බලාවිතා කරන හැටි කියලා දෙන අය. අන්තිම සද වචනයක් කියලා යන්න. තේරුම් ගන්න හැමෝට. මේ රටේ අපේ බෞද්ධ කුරුවල් වෙලා ඉන්නේ. තනහල භාවනා කරනවා. මේ මිනිස්සු අදා ගන්න හරිම අමාරු අපට පුළු කුරුවල් කරන් ඉන්න නිසා. බුදුහාමුදුරුවෝ නොදල් භාවනාවක් කරන්න ගිහිල්ලා පුළු නරක් කරගෙන ඒක ඇද්දට පියා ඉන්න හදනවා. අනිත් කට්ටිය කල්බන විරුද්ධ බනහලා බනහලා සාදු කියනවා. එතන අරිච්චාට බින්දෙන්න බන කියනවා. බන අහන්නවත් දන්නේ නැහැ අපි ඇයිනම්. මම මේ කියපු කාරණා ටික දැනෙමින් තේරුණා නම් නෙමෙයිද බන ඇහුවා වෙන්නේ? අද පිළිකර පූජා කෙරුවට හරි සාදු කියවට හරි බන ඇහුවා හරි මේ කියලා දුන්නේ ගැඹුරු කරුණක්. මම දැන් කියවන්නේ නේද කුසලයේ කියන්නේ කොතනද කියලා. පරිසම්පාදේ වර්තමාන ස්කන්ධ පහතට අර මම පෙන්වන්නේ මතක් කරගන්නක ඉස්කෝලේ කාලේ ඉගෙන ගත්ත පටිච්චසමුප්පාදේ ඉස්සර ජීවිතයේ අවිද්‍යාපත්‍ය සංකාර අලංකාරපත්‍ය විඥාන මේ ජීවිතේට විඥානපත්‍ය නාම රූප නාම පත්‍ය බලයතන බලයතරපත්‍ය පස්ව පස්වපත්‍ය වේදනා වේදනාපත්‍ය තණ්හා තණ්හාපත්‍ය උපාදාන බල පරණපත්‍ය බව ඊළඟ ජීවිතේට බාපත්‍ය ආජාත ජරා මරණ මෙහෙම ඉගෙනුවේ නැද්ද මම ඉගෙන ගත්තේ එහෙමයි ඉස්කෝලේ යන කාලේ මම අද අපට කියනවා බුදුරජාණන් වහන්සේගේ පටිච්චසමුප්පාදය තියෙන්නේ වර්තමාන ස්කන්ධ පහ තුල ඒ පහ තුල තියෙනවා අතීත හේතුත් තියෙනවා වර්තමාන බලත් තියෙනවා විදර්ශනා කළොත් අනාගත හේතු ඉතුරු වෙන්නේ නැතුව වර්තමාන බල පහෙන් නිරෝධ වෙනවා. සංඥා උපාදාන පරිවිද්‍යා සංකාර සිදු වෙන්නේ නැහැ. ඒකට තමයි විදර්ශනාව කියලා කියන්නේ. එහෙනම් කොහොමද අනාගත බල? අනාගත බල නැති වෙන්නේ වර්තමාන හේතු නැත්නම්. එහෙම කරන එකට කියනවා මොකක් කියලාද? කුසලය. කුසලය. කුසලම සෝතනම් සෝතා. ඉතින් අපි කියන්නේ සාන්තිගත විද ප්‍රසත්ත ගුණම් ප්‍රදාන ඒ ආමිත සුතම්. වේදිකන්ත සුතම්. මෙලොව වශයෙන් සහ පරලොව වශයෙන් ආයි වර්ණ දක්වලා ලැබෙන ඒවට පුණ්‍යාදී සංකාර කියනවා. අරුණාම බුදුහාමුදුරුවෝ කොටල් කියන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ කොටල් කියන්නේ වර්තමාන මොහොතේ අරමුණක දින වේලාවට මම කොට මගේ කොට ගත්තොත් අකුසලයේ මම කොට ගන්න නැතුව නැති වුණොත් විවර්තනාවෙන් තමයි මේ ස්ථිරෙන්නේ. එතකොට සිදු වෙන දේ කොටල්. කොටල් කරන්න පුළුවන් නම් දුක් සියල්ල නිමා වෙනවා යන්නේ. ඉතින් අපේ කාල සීමාව තව විනාඩි 30ක් තියෙන්නේ. කොන්න මම පැය විනාඩි 40ක් අරගෙන පැය විනාඩි 20ක් අරගෙන මේ ද්විතීය කාල කියන සූත්‍රය උගව කරගෙන කාරණා හතරක් මන අපට භාවිතා කරන්නේ නම් සම්මා භාවයමාන සම්මාන පරිවර්තේවාන මතක තියාගන්න. මෙරොල්ල භාවිතා කරන්නේ නම් භාවිත හරි වැරදි විදියට හරි නෙවෙයි. භාවිතා කරන්නේ නම් සුදුසු කල්ලි බනාලා එතෙ ධර්මයන් තේරුම් ගැනීම ප්‍රධානතාවක්ා කොට මේ හරි වැරදි කියලා සම්මර්ථණය කොට ඊළඟට ඔබ බණ භාවනා කරන්නේ කොහොමද කියලා මමින් අහන්නේ වැටෙන්නේ දර්ශනාව පැටින් විදර්ශනාවට තමයි විදර්ශනා කරනවා අම්මවත් තාත්තවත් කවුරුත් දන්නේ නැත්නම් සමහර විට ගුරුවරයා දැනගනී මොකද ඔබ අහන ප්‍රශ්න වලට අන්න ගුරුවරයාට තේරෙන්නේ. බුදුහාමුදුරුවෝ පොරොන්දු වෙනවා ආසවානං කයම් පාපෙන්ති ක්‍රමස්වණයෙන් පිළිවිලි. මහාම ලොකු ආශ්‍රය නෙමෙයි ඉස්සරවම නැති වෙන්නේ. පොඩි නේද? ඒකයි එක අනුකූපේට දෙන්නා. පොඩිම තැන ඉඳලා ළඟ ළඟ ටික ටික තමයි සිහිත අහු වෙනකොට එක්කෙනෙකුටවත් පැංගිලා ඉන්න බැරි වෙනවා. ප්‍රියනමති ආලෝකයේදී ඔක්කොම අපේ විදර්ශනා සහාරේ යන්නේ සතුරන් නියම. බංකරය තුලද? බංකරය තුලින් හරියටම පාරවදීන්නේ. එතකොට ඉන්නේ ආය බංකර ගන්න සතුර ඉදිරු වෙන්නේ නැහැ. නමුත් මේ සමත භාවනාවේ පිළි කියන්න ලෑස්ති වෙනකොට හම්බ හැන්දිනවම සතුර ටික. තුන් ආය වදින්නේ නැහැ. අදිනුර යතුන් එළියට එනවා. එන්න මෙහෙම ඔබවල භාවනා කරලා ඉන්න ආරේ ඊටයි ගන්නවට නැති. අල්ලක් වටේ ඉන්නක තරහයි ඉන්නවා. වටේම දේවල් ගන්න ඉස්සලා තරහයි දී භාවනා කරනවා. වටේ ඉන්නේ ගිය කලොත් ඔක්කොම එක තරහයි. සහෝදරයෝ එක්ක තරහයි. මොකද මේ කරන්නේ? පොරොත්තු මත ඉන්නේ. ඒක ධර්ම ශ්‍රවණය කිරීම තුළ බොහෝ දේවල් ඔබට තියන්න තියෙනවා තේරුම් ගන්න තියෙනවා. ඒකයි අපි මේ බණ 15ක් කියන්නේ. තවත් දේශනාවකින් තව පැත්තක් තියෙනවා. ඒ ඔබ හැම දිනාට ඒ නිසා පළමු කාරණේ බුදුදහමේ ධර්ම ශ්‍රවණයයි කියලා තවස්සේ මිතුරාගිය අතර කල්යාණ මිත්‍ර සේවනයයි ඉන්පසු මම මගේ මගේ ආත්මකට ගැනීමට කවුරුත් යෝනිසෝ මානසිකාරය කියන්නේ ප්‍රායකට යෝනිසෝ මානසිකාරය වෙන්නේ නැහැ. මානසිකාරය යෝනිසෝ වෙන්නේ කාම විතරක ව්‍යාපාද විතරක විඤ්ඤා විතරක වලට අහු වෙන්නේ නැත්නම්. එහෙම වෙනවා නම් ඒක අයෝනිසෝ. අයෝනිසෝ උත්තරේ පෙන්නන්නේ. මම මගේ මගේ කොට ගන්න නැත්නම් අර අනාගත ඵල ඉතුරු නොකර අනාගත ඵල හට ගන්න වර්තමාන හේතු ඉතුරු නොකර වර්තමාන ස්කන්ධ නැති වෙනවා. අන්නේකට යෝනිසෝ මානසිකාරය කියලා. ඉස්කන්ධ පහෙන් පහට මේ අනිත්‍ය ධර්මයකට කියනවා ධම්මාන ධම්මමලි කතා. ඔය හැම දිනාට එසේ කරගැනීමට අවශ්‍ය කල්ලාන්නේ යෝනිය සමග ප්‍රඥාව ලැබේවා කියන සුභාංශයේ ප්‍රාර්ථනය කරමින් මේ කියන ත්‍ෘතිය කාල සූත්‍රයේ ආකාරයට මේ කරුණ අතර මනාපක භාවිතා කොට ලබාගත් ජීවිතයෙන් දුෂ්ටත්වනාදී නිවි ලබාගත් මේ ජීවිතයෙන් ප්‍රයෝජන ලබාගෙන මෙලොව වශයෙන්ම ලෞකික වශයෙන් පමණක් නොව ලෝකෝත්තර වශයෙන් තැන තැනක ආදරෙන් මතක් කරමින් ධර්මාන් ප්‍රාර්ථනාව නිතින් නවතන් කරනු ලබනවා හැමදෙයක්ම තරමයි.